නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දහම් ගැටලුව මොන හරි ඔබට ඇති වෙච්ච දහම් නේද දේශනාව අදාළ ප්‍රශ්නේ අදාළ නැත්නම් දැනට ධර්ම මාර්ගයට අදාළ ඒවා ටික අහන්න අපි ප්‍රැක්ටිකල් එකක් අවශ්‍ය වෙනවා සම්මාන දැකලා පස්සේ වෙලාව කිතර නැහැ කියන එක ඒක මට තේරුම් ගන්න අමාරුයි. ඔව් නිවද වෙනවා කියන්නේ මේක ඇත්තම දැන් මේ සද්ද බලන්න. ඔව්. දැන් මේ සද්ද මේක නම් කියන්නේ යනවා දිගට. දැන් අපි කියමු නිකන් සාමාන්‍ය සද්දයක් කියලා. ඔහොම ඔහොම කියන්නේ. එහෙනම් ඔහොම කියලා ගන්න. මේක ඇති වුණා. එහෙම නැති වෙලා ගියා. නිරුද වෙන නැති වෙනවා කියන්නේ නිරුද වෙන කියන්නේ නැති වෙනවට කියන්නේ. ඒ කියන්නේ ගැඹුරෙම කියනවා නම් හේතු ඇති කලින් හටගෙන හේතු නැති වෙනකොටම ඒක වෙනලා යනවා. දැන් සාමාන්‍ය කෙනෙක් ලෝකයේ වෙනස් වෙනවා අනිත්‍යතාවය කියලා කියන්නේ ටිකෙන් ටික කෙනෙක් වයසට යනවා ළම වෙනවා ඒක තමයි. ඒක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. දැන් ටිකෙන් ටික ඒකට කියන්නේ විපරිණාමය කියලා හිතන වෙනස් වීම කියන එක. වෙනස් වීම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. වෙනස් වීම තේරුම් කළ දෙන නෙමෙයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙනවා. ඒකට හේතුව බුදුහාමුදුරෝ කිහිගෙන්නෙක් වෙන කලින්ම තේරුම් ගත්තා වෙනස් වීම කියන එක. ලෙඩ වීම, මහලු වීම සැතර වෙන විදිහ දැක්කනේ. ලෙඩෙක් මහලෙක් මලමිනියක් දැක්කනේ නේද? එහෙම දැකලා ගිහිල්ලා දුෂ්කර ක්‍රියා කළා, අරිසිය මාර්ගයට අනුභව කළා. නිවන් දැකපු බුදුහාමුදුරෝ දේශනා කරනවා පුබ්බේ අනුසුතිසු ධම්මේසු කියලා. මට පෙර නොයසුමිරු ධම්ම ටිකක් පහළ වුණා කියලා. එතකොට අර චන්නමත්‍රිගෙන් අසා දැනගත්තු කතාව වෙන බෑ මේ දැනගන්න. එහෙනම් පුබ්බේ අනුසුතිසු ධම්මසු කියලා කියන්නේ. පුබ්බේ අනුසුතිසු ධම්මසු කියන මාත පෙර නොයසුහිරු ධම්මසක් පහරුණා කියලා කියන්නේ ඒක අර වෙනස් වීමට වඩා ගැඹුරු දෙයක්. ඒ කියන්නේ යම් කිසි හේතු ටිකක් ඇති වෙලා තියෙනකොට යමක් හට ගන්නවා ඒක හේතු නැති වෙනකොටම නැති වෙලා යනවා. ඒ නැති වෙන එකයි රයිසින්නම් සියසින් කියන එක. දැන් මේ සද්ද බලන්න. මේ සද්දය කලින් තිබුණ මෙතෙන්ට ආවේ නැහැ. මෙතන තිබෙන අනාගතේ යන්නේ නැහැ. ඒ වගේම මේ හේතු ගානක එකතුව කිව්ව මේ මොහොතේ තමයි හටගත්තේ. මේ මොහොතේ සද්දය හටගත්තට මේ ඇඟිලි නිසා හටගත්තට කන නිසා හටගත්තට මේ එක හේතුවකටවත් මේ සද්දය ඇති වෙන්නේ නැහැ. හේතුන් පටික සම්බෝතන් හේතුබංගා නිරුජ්ජති කියන්නේ මේකයි. නිරුජ්ජති කියන්නේ හේතු ඇති කලින් මේක හට ගන්නවා. හේතු වෙන්වීමත් එක්ක මෙතනම නැති වෙලා යනවා. විශේෂත්වය තමයි හේතු නිසා හටගත්තට මේ එක හේතුවකටවත් මේ ප්‍රතිඵලය අයිති නැහැ. මේ සද්දය ඇඟිල්ලට අයිති නැහැ, මගේ කනට අයිති නැහැ, මේ උස්සහයට අයිති නැහැ, කිසිම එකට අයිති නැහැ. ඒක අදාපට කෙලෙස ඇති වෙන්නේ කොහොමද? මේ ඇසයි රූපයයි නිසා විඥානයේ ස්පර්ශයෙන් සම්මේක මේ මොහොතේ හට ගන්නවා. හටගත්තු ගමන් අපි හිතන් ඉන්නේ මේ රූපයයි ඉස්සරහින් ඉන්න කෙනාට කියලා. මේ සත්‍යයයි මේකට කියලා හිතන් ඉන්නේ. සත්‍යෙ මේකටයි තියෙන්නේ. මේ වර්ණ රූපයෙන් හටගත්තු මේ දැනගත්තු දේ මේ රූපෙටයි තියෙන්නේ. ඒ රූපයට අයිති නැති මේ දේ මගේ ලෝකයට අනුව මම මේක තේරුම් ගත්තේ මේක. එතකොට මේ දැනගන්න එක බාහිරට හිත දෙයක් නම් මේ දේ හැම දිනාට මේක සමාන වෙන්න ඕන. එහෙම සමාන නැහැ. දැන් මේ දේ දැක්කම මම කියන දායකවක් කියලා. මෙතුමේගේ දුව දැක්කොත් කියන්නේ මම අපේ අම්මා කියලා. මෙතුමේගේ අම්මා දැක්කොත් කියන්නේ මේ මගේ දුව කියලා. එතකොට මෙතන කොටියේ කීඩියන සිංහේ කීඩියන කියන්නේ මොකක්ද? ඕ මේ මගේ ලංජර කියලා මේ කියන්නේ. ඕ එතකොට යාට ආහාරය තියෙන්නේ. එතකොට යාගේ ලෝකයට අයිති වෙන දේ තමයි මේක. එතකොට බාහිර දේට අයිති දෙයක් නෙවෙයි අතන මේක. අපේ සංඥාවට අනුව අපේ අහලින් අත්දැකීමට අනුව තමයි අපි මේක අපේ ලෝකෙට ගන්නෙ. හැබැයි ඒකෙන් කියන්නේ බාහිර රූපයක් නැහැ කියලා නෙවෙයි මේ කියන්නේ. බාහිර රූපයක් පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපෙකින් එකතු වෙච්ච දෙයක් තියෙනවා. හැබැයි මේ බාහිර අම්ම කෙනෙක් දුව ඩායිකාවක් බාහිර නැහැ කොහෙවත්. ඒක කොට නගාගන්නේ අපි. ඒක perception එක සංඥා සංඥාක අවස්ථා ගන්නක් තියෙනවා. ඒක අපි කතා කරමු වෙනම. සංඥාව කියනක විපාක මට්ටමේ එක සංඥාවක් තියෙනවා. අවිද්‍යාවෙන් හටගන්න එක සංඥාවක් තියෙනවා. ප්‍රඥාවෙන් හටගන්න දස සංඥා තියෙනවා. ඒ එකින සංඥා අවස්ථා තියෙනවා. සංඥාම කියන තීරණය වන්නේ අපේ අවිද්‍යාවේ ප්‍රමාණයට. අපි අවිද්‍යාවෙන් කියොත් මේ සංඥා අපේ ලෝකයේට අපි මුලාවෙන් ගන්නවා. ඒක අපි ප්‍රඥාවෙන් කියොත් අපි මේක නිරුද්ධ වෙච්ච සංඥා කියලා දකිනවා. එතකොට නිරුද්ධ වෙනවා කියලා කියන්නේ මේ ඇස කියන එක දිගටම පවතින දෙයක් නෙවෙයි. දැන් අපිට මේ පේන බාහිර ඇස නෙවෙයි ඇත්තට මැස කියලා කියන්නේ බුදුදහමයි. මේකට කියන්නේ මාංශක සුසේ කියලා මාසස කියලා මේ කියන්නේ. බුදුදහමේ කියන ඇස කියන එක ඒක මේ මොහොතේ හටගන්න දෙයක්. ඒ ඇස හටගන්නේ කොහොමද? බාහිර රූපයක් තියෙන්න ඕන, වර්ණය තියෙන්න ඕන, මම මේ අවධානයෙන් බලන්න ඕන, ඒ වගේම චක්කු විඥානය පහළ වෙන්න ඕන, චක්කු සංසස්ය පහළ වෙන්න ඕන. ඒ කරුණු ගාහනක එකතුවකින් මේ මොහොතේ හටගෙන මේ මොහොතම නැති වෙලා නිරතුරුව යනවා. අපි කැමරාවකින් හරි රීල් එකක් දාලා පින්තූරයක් ගන්නකොට ඒක ඒ මොහොතේ එක සැරේට එකයි වදිමයි කියන්නේ. එතකොට ඒක එහෙම පිච්චෙලා. ඊළඟට ඕනනම් ආයෙත් පොඩි එකක් ගන්න ආයෙ ඊළඟ එක එන්න ඕන. අන්නේ වගේ තමයි අපි හැම වෙලාවෙම කැමරාවේ ගන්න එක. ඒක ඒ මොහොතේ හඩගන්න දෙයක් නෙවෙයි. නමුත් අපි අවිද්‍යාව නිසා අපි හිතාගෙන මේ දැක රූපේ දිගටම මෙහෙම තියෙන්නේ. එහෙම ගන්න නෙවෙයි. ඒ වගේම කැමරණිය ඊට පස්සේ මේ රූපය හඳුනා ගන්නකොට ඇත්තටම ඒකට පාදක වෙච්ච ඇස රූපයේ චක්ඥානෙ කියන අවස්ථා ගානම නැති වෙලා කියලා තියෙනවා. ඉරුද වෙලා තියෙනවා. අපි තේරුම් ගන්නකොට ඒ තේරුම් ගන්න ලෝකයේ තදාල කාරණේ බාහිර ලෝකේ නෑ ඒ වෙලාවේ. අපිට ඇස දැකලා බලන්න පුළුවන් බලන ගන්නකොට දැල්වල බලනකොට තේරෙන්නේ කලින් හරි නෙමෙයි. ආ ඊට පස්සේ අලුත් හඳක් ගන්න අලුත් රීල් එකේ අලුත් මේ negative එකකින් ගහෝගියයි පාන. හැම වෙලාවෙම එක එක ගහමින් ඉන්නේ. ඒ ගහන එක අරොත්වා සම්බෝධම් උත්තාන වෙයිසටි පෙරණතේදී හට ගන්නම හැම වෙලාවෙම ඉතුරුනේතුම නිරුද්ධ වෙනවා. එතකොට මේක දැක්කොත් මොකද වෙන්නේ? මේක දැක්කොත් අපි බාහිර රූපයේ පස්සේ යන්නේ නැහැ. අපි දන්නවා මේක රූපය දකින වෙලාවේදී ඇත්තටම මේ අර මොල් සංඥාව නෙවෙයි අපි මේ අත් විඳින්නේ. මේ අත් විඳින තමන්ගේම මනසේ කියලා දකිනවා. දැක්ක ගමම බාහිර රූපෙ නිදහස වෙනවා. බාහිර රූපෙට හැරෙනවා කියන්නේ ගැටෙනවා කියන්නේ ඉතුරු වෙන්නේ නැහැ. එතකොට අපි බාහිර රූපය පොඩ්ඩක් හරි ඇටය කියලා ගත්තොතින් ගන්නෙ මොකක්ද ඇත්තටම? ගන්නෙ මහලු වීම, ලෙඩ වීම, මරණ දෙක තමයි ගන්නෙ. එතකොට බාහිර අපි දැකපුවහම දේවල් කොහේ හරි තැනක ඇටය කියලා චුට්ටක් හරි ගත්තොතින් ඒක ස්පර්ශ කළ තියෙන්නේ ජරා මරණ ව්‍යාධි දුක් පරිදේව ටික තමයි ගන්නෙ. එතකොට මෙන්න මේ යථාර්ථය නොදෙක්ක අපිට තාවකාලික සතුටක් ඉන්න පුළුවන්. හැබැයි ඒකෙන් පස්සේ හරිය අපිට දුක් වෙන්නේ නැහැ නෝ. මේ යථාර්ථය දැනගත්ත කෙනාට ආස්වාදයක් ඉන්න පුළුවන්. ලස්සන දේ ලස්සන ඇති කියලා දකින්න පුළුවන්. කැත දේ කැත කියලා දකින්න පුළුවන්. ඒ දෙකම දුරුකල උපේක්ෂණය බලන්න පුළුවන් කොට. විතරක් නෙවෙයි විශේෂත්වය මේ යථාර්ථයේ තේරුම් අරගෙන උපරිම ලෙස ප්‍රෙෂර් මොමන්ට් එකේ මයින්ඩ් ක්වොලිටි එක පේනාට තියෙන ලක්ෂණය තමයි ඕනම ලස්සන දෙයක් ලස්සන නෑ කියලා මෙහෙ කරන්න පුළුවන්. ඕනෑම කැත දෙයක් ලස්සනයි කියලා මෙහෙ කරන්න පුළුවන්. ඕනෑම කැත දෙයක් හරි ලස්සන දෙයක් හරි උපේක්ෂාවෙන් මෙහෙ කරන්න පුළුවන්. එතෙන්ට වෙන විට තමයි සම්පූර්ණම ප්‍රසෙක්ෂන් එක තමන්ගේ කන්ට්‍රෝල් එකට අරන් තියෙන්නේ. කොච්චර වේගෙන් ඇති වෙනද කිව්වොත් යාන්ත්‍රයෙන් හිතල ගන්න දෙයක් නෑ. ඉතාම වේගෙන් හිත වැඩ කරනවා. කොච්චර වේගෙන් වැඩ කරනද කිව්වොත් අකුණක් යනකොට. ඒ අකුණ ගහපු එකට බයට ඔන්න ඇස් දෙකම පියවෙන්නේ නෑ. දැන් අපිට ශනිකත් නියුණත් ඇස් දෙක පියවෙනවනේ. රහතනන්සේ නියම බයට ඇස් දෙක පියවෙන්නේ නැහැ කියලා දැන්. කෙනෙක් ශනිකව අපි හතනිනාගේ හදනකොට අපි ඇස් දෙක පියවෙනවනේ. රහතනන්ද කවදාවත් එහෙම වෙන්නේ නෑ. ඒ තරම් වේගෙන් හිතක හිතලා තියෙන සංඥා. සතියි. ඒ වගේම සර්පෙක් එකපාරේ වැටුණ දෙයක්. ශරීරය අපි බය වෙනවා නේ. රහතන්සේ බය වෙන්නේ නැහැ. ඇයි? රහතන් වහන්සේ කයද වැටිලා කය කය නිරුද්ධ වෙලා කය ඒ එක්ස්පීරියන්ස් එක නිරුද්ධ වෙලා දැන් මේක සංඥාවෙන් තේරුම් ගන්නයි කියන මානසික තේරුම් ගන්නවා කියන එක ඒ තරම සිත පිහිටලා තියෙනවා. සර්පය අයින් කරන්න පුළුවන් නමුත් බය වෙනවා. සර්පේ දස්ත ගල රහතන් වහන්සේ අපවත් වෙනවා කියලා. අය සංස්කාර අත්හරින්න පුළුවන්. හැබැයි අර සර්පෙන් සබය වෙනවා. ඒ තරම වේගෙන් හිත පිහිටලා තියෙනවා. ඉතින් අන්න එතෙන්ට මේ අපි දකින්න එක සහ අපි තේරුම් ගන්න එක අතරේ පරාසය ඒ ගත වෙන කාලයේ මුලා වෙන කාලය අඩු කරන්න තමයි මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන්නේ. සමුදේ දර්ශන වැඩන්නේ. කලින් මේක දැනගන්න ඕන දුක හටගන්නේ මෙහෙමයි කියන දැනගත්තට පස්සේ මෙන්න මේකේ මුලාන වෙන විදිහට හැකි තාක් ඉක්මනින්ම මේක ඒ එක්ස්පීරියන්ස් එක ඒ මොහොතේම ඒක දකින්න ප්‍රඥාවෙන් දකින්න පුළුවන් මට්ටමට හිත දිනු කරන එක තමයි ඇත්තම භාවනාව කියන්නේ. ඒතොර භාවනාව වැඩම කලින් මෙන්න මේක යට කරන්නේ කියන එක දැනගෙන තියෙනවා. නැත්නම් අහක වැඩ නමකද කියලා දන්නේ නැහැ. අපි දැනිනා භාවනා කරනකොට පහ වෙනවා ගියා. සාහිලුවෙන් ඉන්න පුළුවන් අහනනම් භාවනා කරොත් හොඳයි. අපි එහෙම කියලා හිතන්නේ නේද? ඒව නෙවෙයි ඇත්තම භාවනා කරන කෙනෙක් අපි ඉන්නේ සායිට් එකේ. භාවනා කරන්නේ මෙන්න මේ ඇහැට දැකපු රූපය. ඉතාම වේගෙන් මේ රූපේ නිරුද්ධ වෙච්ච මොහොතක මම මේ මනෝවිඤ්ඤාණයෙන් දකින්නේ කියන එක ඒක ප්‍රඥාවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට වේගෙන් හිත දුවන විදිහට හදන්න තමයි භාවනාව කරන්නේ. හරියට කැලේට සැතපු 80ක වේගයෙන් වාහනයක් යනවා නම් ඒ වාහනේ යන කෙනාට අපි මොනව හරි දෙන්න ඕන නම් මොකද කරන්න ඕන අපි? අපි කැලේට සැතපු 80 වේගයෙන් වාහනයක් අපි යනවා. යනකොට අතකට උනා දෙන්න පුළුවන්. අන්නේ වගේ තමයි ඇහැ වේගයෙන් ක්‍රියාත්මක වෙලා නිරුද්ධ වෙන වේගයෙන්ම අපි මනස තුරු කරනවා. මෙන්න මේකයි වෙන්නේ කියන්නේ. එතකොට මේ ඔක්කොම දේවල් පරිහරණය කරන්න පුළුවන්. මේ අල්ලන මේක දකිනවා, මේ පුතා කියලා දකිනවා, මේ අම්මා කියලා දකිනවා, බුදු ඔක්කොම දකිනවා මේ රූපේ නිරුද්ධ වෙලා. දකින්න මනෝ වෙන්නේ නැහැ. ඉතාම සරල උදාහරණයක් කියනවා නම් අපි කෑම ටිකක් කනකොට අපි බත් ටිකක් කනකොට තේමාන්ට දාගෙන අද රස විඳිනවානේ. රස විඳිනකොටම අපිට මොකද මතක් වෙන්නේ? මේ රස තියෙන මේ පිඟානේ තියෙන කෑමයි කියලා. අපිට කවදාවත් මතක් වෙනවද රස විඳිනකොට මේ තියෙන කෑම ටික දිවේ තියෙන කෑමයි කියලා? නෑ නේ නෑ. මෙච්චර සරල දෙයක් අද අපිට හිතුවල තියෙන ජීවිතේ. අර කටේ මිශ්‍ර වෙලා කෙලත් එක්ක තියෙන කෑම ටික අපිට මතක් වෙලා තියෙන රස විඳිනකොට. හැමදාම රස විඳිනකොට බැලුවේ පිඟානේ තියෙන කෑම නේද? අනේ මේ කෑම හරිය රසයි. අනේ හරිය හොඳයි මේ හදපු කෙනා. එයා හරිය දැක්සයි මේ වෑංජනේ හදන්නේ කියලා අපි කියනවා නේද? ඇත්තටම පිඟානේ තියෙන කෑම රහයිද? පිඟානේ තියෙන කෑම රහද කියලා බලන්න එක බ්ලෙන්ඩ් කරලා බටින්ගින් දාලා බලන්න රහද කියලා. මෙහාට හරි මෙහාට හරි දාලා බලන්න රහද කියලා. පිඟානේ තියෙන කෑම රහ නැහැ. අපි හැමදාම වර්ණාගලේ පිඟානේ තියෙන කෑම ටික. රස තියෙන මේ දිවේ යන කෙලත් එක මිශ්‍ර වෙච්ච මොහොත තමයි රස කියන එක මෙතන තියෙන්නේ. අපි හැමදාම මුලා වෙලා බැදී පිනාන දිහා පිනාන දිහා බලනකොට තමයි ඒ කෑමට අපිට ආසන් හිතෙන්නේ. අපි මෙතන තියෙන කෑමට එකෙක් කියලා දැනගත්තා නම් කවදාවත් මේ කෑමට ආසාවක් හිතෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් අනිත් හරි ගහ කෑමක් දැම් මේ හැමින් ඉන්නේ කියලා කිව්වොතින් අපි අපි පිනාන ටික ගන්න පටන් ගන්නනේ. අහක බලන්න කියලා තමයි අපි ඉස්කෝලේ යන කාගේ මන්නේ අනාර පැත්ත බලන්න කියලා එකපාර ගන්නවනේ. අපි හිතන් ඉන්න රහ මේ පිනාන තියෙන කෑම කියලා. ඇත්තටම වරකම් කරනවා නම් වරකම් කරනවා මේ කටේ තියෙන කැම ටික. හැබැයි අපි රස මේ කැමේ කියලා දැනගත්ත කවදාත් වරකම් කරන්නේ නැහැ. කවදාත් අනේ පස්සේ මේ ටික රසයි ෆ්‍රිජ් එකේ තියලා තියනවා කියලා කියන්නේ. නෑ නේ නේ. අපි දන්නවා මේක මේ රස විඳින දෙයම ලස්සන දෙයක් නෙවෙයි කියලා. අන්න ඒ වගේ තමයි ඇහැට දකින්න රූපේ, කනට ඇහෙන ශබ්දය මේ හැම දෙයක්ම බාහිර භෞතික දෙයක් නෙවෙයි ඇත්තෙම. ඒක එතරම් ඇති වෙලා හටගෙන නිරුද්ධ වෙලා නැති වෙලා සීස් වෙලා ගිහිපු දේ අපි මේ මනෝවිඤ්ඤාණය ගන්න අවස්ථාවක රූපය කියලා කියන්නේ. එතකොට මෙන්න මේක තීරණ කළ දෙන තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. බලන්න මෙච්චර ගැඹුරු ධ්‍යාන තීරුම් ගන්න තමයි බුදුහාඳුරු මෙච්චර කාලයක් පාරමිතා කරන්නේ. මේක තමන්ගේම ඥාණයෙන් තීරුම් ගන්න. මේක කලින් බුදුරජාණන් වහන්සේගේ ශාසන රහල තියෙනවා. අහල තිබ්බට සම්මා සම්බුදුරජාන් වහන්සේ කෙනෙක් වෙන්න නම් ඒ කල්පය තුළ තමන් තනියම ප්‍රත්‍යක්ෂ කරනවා නේද? දැන් බලන්න මේ ඇහැට පේන රූපයේ මෙහෙම අවස්ථා ගානක් ගිහිලා මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න එක පැත්තක තියලා බලන්න අපිට මේ තිගාණි කියන කෑම ටිකවත් තේරලා තියෙනවද මේ කය? තේරුණාද අපි හැමදාම තිගාණි කියලා බලන්නේ කෑම ගන්න නේද? කෑම රස විඳින වෙලාවට අපිට හිතෙනවද කටේ තියෙන කෑම ටික ගැන? අනේ දැන් මේ රස දැනෙන්න මෙන්න මේ වගේ කෑමක් කියලා හිතෙනවද අපිට? ගලක් කෑම අතුලක් නම් ටිකක් හිතෙන්නේ නේද? කටේ තියෙන කෑම තමයි මේ රස විඳින්නේ නේ කියන්නේ. හැබැයි අනිත් හැම වෙලාවෙම හිතන්නේ මේ තිහාන තියෙන කෑම තමයි මේ ඕන තරම් ගහලා තියෙන්නේ. පින්තුණන්නේ වගේම තමයි අපි මේ ගත කරන ජීවිතය මෙන්න මේක තේරුම් කළ දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. එතකොට මේක තේරුම් ගන්න පින්තුණේ මෙන්න මෙතනින්ම තමයි දුක නිදහස් වෙනක් තියෙන්නේ. ඒතර දුක කියන්නේ මොකද්ද? දුක කියන්නේ දුක සමුදේ සත්‍ය කියන්නේ මේ ඇහැට දකින්න රූපය දකිනකොටම මේ බාහිර කෙනායි මා දකින්න කියලා හිතුවටින් මේකයි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං මේ කියනෝ දිගට. ඒත් මේක නිරෝධ වෙච්ච එකක් කියලා මොනේ දකිනකොටම බාහිරට නෙවෙයි ඇතුළ වෙන්නේ තමන් ආපස්සට එන්නේ. තමන්ගේ පැත්තට තමයි හැරෙන්නේ. හැරෙන්න පස්සේ මොකද වෙන්නේ? අවිද්‍යාව යත්තේ වාසිය සිගරංග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියලා අර පටිසෝතගාමී අනිත් පැත්තට යනවා. අනේ අනිත් පැත්තට යන එක තමයි පටිසෝතගාමී නිකුණන් දුද්දසන් අනු කියලා කියන්නේ. මේ තථාගත සද්ධර්මයේ උඩුගම් බලයෙන් ධර්ම කියලා කියන්නේ මේකයි. මේක ඊටාම සියෝ ප්‍රඥා ගෝචර දෙයක් කියලා කියන්නේ මේකයි. සාමාන්‍ය ලෝකේ ඔක්කොම යන්නේ පටිසෝතගාමී ගංගාව පහට ගලාගෙන යනවා වගේ ඔක්කොම කට්ටිය මල්ලහට යනවා. මේ හැට දැකපු රූපේ මෙන්න තියෙනවා. මේ මගේ නංගි, මේ මගේ අම්මා, මේ මගේ තාත්තා කියලා බාහිරට අත දෙක කරද්දී ඒක තමයි ලෝක විවහාරය. ඊයේ දේ වෙනස් වෙනකොට හඬනවා, වැළපෙන ඔක්කොම කරනවා. එතකොට තේරුම් ගන්නම කියන්නේ මෙන්න මේක නිරුද්ධ වෙනා කියලා දකින්නකොටම ඔහුට පේන්නේ මේ ලෝකය හරියට හිස් ගමක් වගේ තේරෙනවා. ශුන්‍යතෝ ලෝකං අරික්ඛස්සෝ කියලා මේක කියන්නේ. මේකට තමයි ශූන්‍යතාවාදී කියන්නේ. මේකට තමයි එම්ප්ටිනස් කියන්නේ. එවිඩන්ස් කියන්නේ මොකුත් නැහැ කියන එක නෙවෙයි. හේතු ඇති කල්ලි හඬ ගන්නවා, හේතු නිරෝධෙන් නිරුද්ධ වෙනවා. ඇත කියලා ගත්තොත් ඉන් සාසකන්තයට යනවා, නැත කියලා ගත්තොත් මුච්ඡේදයට. නිහිර සම්මෙලක යනවා. මෙන්න මේ දෙකටම නොගිහිල්ලා හේතු ඇති කල්ලි හඩ ගන්නවා, හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියන එක දකින්න දර්ශනය තමයි පටිසම්පාදික කියලා කියන්නේ. ආර්ය න්‍යාය කියලා කියන්නේ. එතකොට මෙන්න මෙතන ඉතාම සියුම් කාරණයක් තියෙනවා. මෙන්න මෙතෙන්ට තමයි අපේ දක්ෂතාවය තියෙන්න ඕන. මොකද්ද? මේ අනිත්‍යතාවය බලන ක්‍රම දෙකක් කියන ලෝකයයි. මොකද්ද දෙකද? එකක් තමයි මේ ඉස්තරා පේන රූපය කැඩෙනවා, බිඳෙනවා, මේක විනාශල යන කියලා බලන ක්‍රම. ඒක ඕනම කෙනෙකුට බලන්න පුළුවන්. ඒක විද්‍යාඥයෝ ඇටම් එක බෙදලා මේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන වලින් හැදෙමයිල තේරුම් ගන්න. ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තේ. ඒකට කියන්නේ උත්පාද නිරෝධය කියලා. මේ බාහිර රූපය දැන් මේ මොහොතේ තියෙනවා, ඒ තියෙන එක වෙනස් වෙනවා කියන එක. ඒක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තේ මොකද්ද? මෙතන බාහිර රූපය පේනකොටම මේ පේන රූපය මෙතන තියෙන එක නෙමෙයි දැන් මේ දැන් තේරුම් ගන්න. තේරුම් ගන්න මේ ඊටාම සර්වමහත කලින් ඇස රූපයේ චක්කු විඥානයකින් හටගෙන එතරම් නිරුද්ධ වෙච්ච එක තමයි දැන් මේ තේරුම් ගන්න කියන එකට අර මනෝවිඤ්ඤාණේ පැත්තට හැරිලා බලන එක. බලනකොටම බාහිර රූපයකට මොකද ඇලෙනවද ගැටෙනවද කියන එක ඉතුරු වෙන්නේ නැහැ බාහිර. එතකොට බලන්න අපි දේශනෙකදී දේශලියා කියන්නේ මේ ඉස්සරහ තියෙන රූපේ කැඩෙන විදන දෙයක් ගැන දෙයක් කියන්නේ ඉස්සරහ රූපයක් නිර්මාණය නොවනේ කිය දර්ශනයද මෙයා කියන්නේ කියලා බලන්න. ඔන්න ඔතනින් තමයි තථාගත ධහමක වෙනස තේරුම් ගන්න තියෙන ස්ථාන. මෙන්න මෙතනින් තමයි Tamanට කල්යාණ මිත්‍රෙක් ලැබෙද නැද්ද කියලා බලගන්න. හැබැයි ප්‍රාථමික අවස්ථාවේදී මේ බාහිර රූපෙට හිඳ තමනෙකුත් තියෙනවා. ඒක සමතය. ඒක සම්මුත සත්‍ය තුල ඉඳගෙන ඒක කන්වෙන්ෂනල් ට්‍රූත් එක ඉඳගෙන කරන එකක් කියන්නේ. ඒක තමයි මොලේ කොහෙන්ද අපි කරන්නේ? ආ මේක තියෙනවා, මේක සතර මහා භූත රූප වලින් හැදලා තියෙන්නේ කියලා ඒක බලනවා. ඒක සමත භාවනාවක්. අර විසිල්ලා කියන සීතේ ඒක අරමුණට ගන්න ඒක මුලින් කරනවා. හැබැයි ඒක හරණයක් විතරයි. සතර මහා භූත රූපෙන් හරි හැදෙන දෙයක් ඉතුරු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ Tamanට බාහිර රූපයක් නිර්මාණය වෙනවා. තමන් දුකෙන් ඉඳහසලා නැහැ. එතකොට බුදුදහම කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියන්නේ මොකද්ද? මේ බාහිර රූපේ නිර්මාණය නොවන විදියට මතු ප්‍රත්‍යයෙන් මරණය. මේ හැට රූපය බලනකොටම ඇස රූපයේ චක්කු විඥානයේ චක්කු සංකප්පයේ රූප සංඥාව රූප සංචේතන විපාක මනෝ ධාතු විපාක මනෝ විඥාන ධාතු කියලා ස්ටෙප්ස් ගන්න කියලා වේදේ. ඒ ඔක්කොම කියලා පසු කල ගිහිල්ලා ඒක නිරුද්ධ වෙලා ඒක නිරුද්ධ වෙච්ච එක ගැන සංඥා වේදනා දෙක මනෝ විඥාන ගන්න අවස්ථාව තමයි මේ මොහොතේ රූපේ තේරුම් ගන්න වෙලා. එතකොට යෙතෙන්ට හිත උපරිම ලෙස තිබ්බකින් ඕනෑම දේක් බලන්න පුළුවන් හඳුනා ගන්න පුළුවන්. නමුත් තමන් ආපස්සින් ඉන්නේ තමන් දන්නවා යථාර්ථය මේකයි කියලා. ඕන කෙනෙක් එක hina වෙන්න පුළුවන් දන්නවා බාහිර කෙනා එක නෙවෙයි hina වෙලා තියෙන්නේ තමන්ගේම මනෝ විඥානෙත් එක්ක ගනුදෙනු කරලා තියෙනවා කියලා. ඔසනි තාම වේගෙන් අර මේක සිද්ධ වෙන නිසා අපි හිතන් ඉන්නේ අපි දන්නේ නැහැ මේක වේගයක්ද කියලා. අපි නිතරම බාහිර රූපට අදින් කරන් බලාගෙන ඉන්නේ. වරද බාහිරේ තියෙන කියලා බලාගෙන ඉන්නේ. තොට මෙන්න මේක තීරණ ගත්තොත් කෙනෙක් හරියට මේ අතාරකේ පිළිදෙල හිටියොත් උන්වහන්සේ තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. අපි එතෙන්ද කොහොම වෙන අය? අපි මේක තීරණ අරගෙන මෙතන විශ්වාසය තියලා උපරිම ලෙස මේක පුහුණු කරන්නේ තමයි අපි ශ්‍රාවකයන් ඉන්නේ. මෙන්න මේ ගමන යනකොට අපි සම්පූර්ණ මේ ගැන විශ්වාසය තියනට ඕන. බුදුහාඳුර දුක නිදහස්සන මේකයි දේශනා කරේ කියන එක විශ්වාසය තියනට ඕන. මෙන්න මෙතනින් විතරයි දුක නිදහස්සන පුළුවන් කියන එක විශ්වාසය තියනට ඕන. විශ්වාසය තිබුණොත් මොකද වෙන්නේ? අපේ ජීවිතවල ප්‍රමුඛත්වය ලැබෙන මේකයි. මෙතේට තමයි පාරිවිඩිය දෙන්නේ අපි. අනිත් ඔක්කොම කරන්නේවා අපි සාමාන්‍ය දේ ලෝක විවහාර විදිහට කරනවා. ඥාතිින් සැලකනේවා, පැකියාව කරන්නේවා, පාසල් යන එක, ගෙවල් දොරවල් සුද්ධ කරන එක, වාහන මිල දී ගන්න එක, මෝගේජ් ගෙවන එක, ඒ කිසිම දෙයක් ජීවිතයේ ප්‍රමුඛත්වය වෙන්නේ නැහැ. ඒව කරනවා හැබැයි. එහෙම දැන් කරනවට වඩා හොඳ කරනවා මේ දැනුම ලැබුණාට පස්සේ බය වෙන්න එපා. ඒ වැඩ කරන්නේ පොඩ්ඩක්. දැන් ඔබ දවසට පැය 8ක් රැකියාවක් කරනවා මේක තේරුම් ගත්තට පස්සේ පැය 12ක් වැඩ කරා ඉවරයි. තාමතරක් අස්සවක් කරනවා. ඇයි? ඉක්මනට මේ අවශ්‍ය වීදන් ටික කලිවල මේක වැඩිපුර ප්‍රැක්ටිස් කරන් වෙලාව ගන්න. පින්නතුනි මෙන්න මේකම තමයි ඊට පස්සේ හිතේ තියෙන හැම වෙලාවෙම ඒ කියන්නේ බාන අහන වෙලාවට උපරිම අවධානයෙන් ඉන්නවා. ඊට පස්සේ ඇත්ත එක අරගෙන ඉන්න වෙලාව තමයි ඇත්තටම ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ. ඔව් විදර්ශනා භාවනා කරන වෙලාවට ඇත්තටම ඇත්ත එක වහගෙන ඉන්න වෙලාව නෙවෙයි. ඇත්ත එක අරගෙන ඉන්න වෙලාව. සමත භාවනා කරන වෙලාව තමයි ඇත්ත එක වහගෙන ඉන්නේ. සමද කමඨානට හිත සමාධිමත් කරන්න තමයි ඇස් දෙක වහගෙන ඉරියව්ව කියන්නේ. ඒ සමාධියෙන් ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන ඒ හිතේ ප්‍රසන්න භාවයෙන් ඇස් දෙක අරගෙන ඉන්න හැම වෙලාවෙම ඔහු ඉන්සයිට් මෙඩිටේෂන් එක විපස්සනා භාවනා ප්‍රැක්ටිස් කරන වෙලාව. ඇහැට රූප තේරෙන වෙලාව, කනට ශබ්ද අහන වෙලාව. ඔහු ඊට පස්සේ කවදාවත් ජීවිතේ ජීවිතේ එපාරියමක් වෙන්නේ නැහැ. කාලය නාස්ති වුණා කියලා ඔහු කියන්නේ නැහැ. මම අනිත් කෙනා මෙච්චර කළා කිසිම ගුණයක් නැහැ කෙලෙහි ගුණයක් නැහැ කියලා එහෙම කියන්නේ සමහරන්නේ. පින්නතුනි එහෙම කාටවත් කියන්න දෙයක් නෑ. හරියට තමන් ධර්මය දන්නවා නම් අනිත් වැඩ කරන හැම වෙලාවෙම ධර්මය ප්‍රැක්ටිස් කරන වෙනවා. තමන්ට කාලයෙන් ගියාට පස්සේ පින්නතුනි නිදිය ගන්න ලෝභ හිතෙනවා. නිදිය ගන්න දුක හිතෙනවා. නිදිය ගැන කිසියම් විවේකයක් ලබා ගන්නවා නම් ඊට වඩා රෙස්ට් එකක් ලැබෙනවා ධර්මෙ මෙහි කරන වෙලාව. දවසේ නිින්දෙන් දැමිට පැය දෙක වෙනකම් අඩු කරන සමහරලා. අපිට මේ දැඩි වෙහසක් තියෙන්නේ ඇයි මේ? මේ අවිද්‍යාවෙන් ඉඳගෙන බාහිර රූපය තුළ අපේ හිත නිමග්න වෙලා බාහිර රූපයත් එක්ක දුක් විඳින එකට තමයි මේ ශක්තිය ලැබෙන්නේ අපිට. ඒකට තමයි රෙස්ට් කරන්න පුළුවන් කියලා නිදා ගන්නවා. අනිත් දැනගේ වැරදි අඩුපාඩු හිතීත මට මෙහෙම කිව්වා, හවල් දෙය කිව්වා, මං ගැන නොසලකා හැරියා. මේ ටික අතීතයේ නිරුද්ධ වෙච්ච එක අරගෙන තමන්ගේම හිතින් තමන් දුක් විඳින තමයි වැඩිපුරම අද ශක්තියන්නේ අපිට. අන්න ගන්න ආහාර වලින් වැඩිපුරම ශක්තිය ලැබෙන එක. පින්තුනේ ශක්තිය වේවා කඩු වෙනවා මේ ධර්මයේ තේරුම් ගැනීමත් එක්ක තමන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම තමන්ගේ පාරට ගන්න විදිහට ගන්න විතරක් නෙවෙයි තියෙන විශේෂත්වය තමයි එදාට පින්තුනේ ඕනම රූපයක් බලලා ඕනම ලස්සන රූපයක අසුබේ ශනික අසුබේ පැත්තට ප්‍රසෙප්ෂන් වෙනස් ගන්න බලන ඕනෑම ඕනම වයසකින් ඉන්න බලන ආමේ අවුරුදු 18 දී මෙහෙම හිටියා කියලා කෙලියම ආපස්සට ගිහිල්ලා එයාගේ ලස්සන රූපය දකින්නත් පුළුවන්. ඒ තරක් නෙවෙයි ලස්සන අවලස්සන දෙකම බහැර කළ මේක නිරුද්ධ වෙච්ච එකක් කියලා ඍජුවම එකපාර උපේක්ෂා දෙන්නත් පුළුවන්. මේ බාහිර රූප මෙහෙම නැහැ කියලා. ඒ තරම වේගෙන් තමන්ට මේක තමන්ගේ පාණි ගන්න පුළුවන්. ඉන්නත් නෑ අපිට නියතේ කොණ්ඩක් අ දුක් විඳින දෙයක් නෑ අපි දුක් විඳින මේ ඔක්කොම ටික බුදුහමන දුක් විඳලා තියෙනවා අපි වෙන බුදුහමන දුක් වෙන සාර සංකල්ප බලන්න දුක් විඳලා අපිට දුකේ නිදහස් කළා සතුටෙන් ඉන්න ක්‍රමය සම්පූර්ණ මැත් එකක් විදිහටම අපිට දේශනා කළා බන්දේසියක් උඩ තියලම දීලා තියෙනවා අපිට තියෙන එක ගෞරවයෙන් අහලා හොඳට තේරුම් අරගෙන එතෙන්ට උපරිම ලෙස ශ්‍රද්ධාව තියාගෙන අන්න ඒ තුල හැකිතා මෙනෙහි කරන එක ඒකට කියන්නේ චින්තාමය ආඥා කියලා. මේකම හිතේ තමයි ඉන්නේ අපි කොහෙද කියලා බලන්න. මොකද අපි ජීවිතේ හිතන ඊට පස්සේ වටිනාම දේ. අපි වටිනාම කෙනෙක් වෙන්න නම් වටිනාම දේ අපි හිතන්න ඕනේ. වටිනාම විදිහට හිතන්න ඕනේ. එහෙම හිතනකොට තමයි අපි වටින කෙනෙක් වෙන්නේ. ඒ වටිනාකම බාහිර ලැබෙන කෙනෙක් දෙයක්කට වඩා ඒක තමන්ටම ලැබෙන්නේ තමන්ම හිතන කෙනෙක් නේද කියලා තමන්ටම සතුටුයි තමන්ගෙන තමන් හිත කොච්චර ලස්සනද තමන් හිත කොච්චර ප්‍රඥාවෙන්ද තියෙන්නේ කොච්චර යථාර්ථවාදීව ලෝකෙ දිහා බලන්නේ කියන එක තමන් ගැනම තමන්ට ගෞරවයක් ඇති වෙනවා ඊට පස්සේ තමන්ටම වදින හිතන කන්නාඩියක් ඉස්සරහට ගිහලා තමන්ම වදිනවා ඉස්සරහට අනේ මෙච්චර කොච්චර ප්‍රඥාවෙන් ඉඳලා කෙනෙක්ද මෙයා මේ නේද කියන්නේ. තමන්ටම ගෞරවයක් ඇති වෙනවා තමන්ටම තමම වැඳලා නෝ ඉන්නවා. අනිත්‍ය වදින මම නෑ ඉක්මන්සන්. බයන විනති බුදු ජනහන්සේ මේ වගේ දහමක් අවුරුද්දේ දේ දේශනා කළා. ඉතින් මේක තේරුම් ගන්නම තමයි අපි මේ වගේ කාලෙක ඉපදුනේ මේ ලෝකෙට. හොඳයි වෙනත් ප්‍රශ්න තියෙනවා සමහරවිට. නිරුතුණා කියන්නේ ඇති වෙලා නැති වෙනවා කියන එක. රයිසෙන්සි සිංහල ඉංග්‍රීසි වලින් කියන්නේ. හේතු ඇති කලින් හට ගන්නවා. හේතු නැති වෙනකොට එතනම පොඩ්ඩක් ඉතුරු නැතුවම නැති වෙලා යනවා. මනෝ විඥානය දැනගන්න. ඒ දැනගන්න මනෝ විඥානය අතිකර තියෙන දෙයක් නෙවෙයි. ඒ මනෝ විඥානයත් මනංච පටිච්ච ධම්මේක උපජිත මනෝ විඥාන කියන මට්ටමේ ඒකත් එහෙම වෙදි හටගෙන එතනම නිරුතුණා කියන දෙකකින් බාහිර රූපෙ නිදහස් වෙනවා ඒ මොහොතේම අධ්‍යාන්තර මනෝවිඤ්ඤාණය පැතුම නිදහස් වෙනවා ඔව් එතකොට බාහිර රූපෙ නිදහස් වෙන මේ පැත්තිය කොහොම අල්ලගෙනත් නැහැ මෙතනක් ගන්නවා මේ පැත්තේ තියෙන හේතුඵල ධර්මක එක මෙතනක් හැම වෙලාවෙම මේ හටගෙන නැති වෙන කාර්යයක් මේ සිද්ධ වෙන එක වෙනත් ප්‍රශ්න තියෙනවද එතකොට ඇත්තටම අපිට ධර්මානුකූලව ප්‍රශ්න ඇති වෙනවා නම් ඇති වෙනවනේ මෙන්න මෙතෙන් තමයි. නමුත් අපිට මෙතනනේ ප්‍රශ්න හටගන්නේ. අපිට හටගන්න වෙන වෙන දේවල් නේ. බුද්ධ පූජාව තියෙන එක ගැන, මල් පූජා කරන එක ගැන, මලගේ ඥාතීන් ගැන ඕකනම් අපිට ලොකු ප්‍රශ්නනේ. ඒවත් හොඳයි කමන්නේ පිළිතුරු. අපිට විසඳ ගන්න ඕන ප්‍රශ්න තමයි කොහොමද දුක හටගන්නේ? කොහොමද දුක නිරුද්ධ වෙන්නේ? මෙන්න මේක මම හරියට පැහැදිලි කරලා දෙන්න. බුදුරජාණන් වහන්සේ ධම්මකථික කියලා සූත්‍රයක් කියනවා. මේ සූත්‍රය දේශනා කරනවා ධම්මකථික කියන්නේ කවුද කියලා. දැන් මේ වෙනුත් කියනනම් හොඳ ධර්ම කථිකයෙක් කියලා නේද? කාලින ධර්ම දේශකයන් වහන්සේලා කියලා හැම කියනවානේ හරි හොඳ බණක් කියලා නේ. වාක්‍ය hina වෙන පුළුවන් ඒ බණ හුවත් කියලා නේද? සමහර හිතන් ඉන්නවනේ. පින්නතුනේ ධර්මකථික කියන්නේ කාටද? ධර්මගති කියන්නේ දුක හටගන්නේ මෙන්න මෙහෙමයි දුක නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියන මෙන්න මේක හරියට කියනල දෙන කෙනා තමයි ධර්මගති කියන්නේ. අපි කොච්චර උපාධි ගත්තත් අපි කොච්චර පිරිසක් ආකර්ෂණය කරන්න භාෂාව පාවිච්චි කරන්න අපිට ධර්මගති කියන්න බෑ කියලා දෙනවා. ධර්මගති කියන්න නම් මොකද කරන්න ඕනේ? ඕඩියන්ස් එකට අපි කියන්නට ඕනේ මෙන්න දුක හටගන්නේ අසහටගෙන මෙන්න මේ පියවර ටික ගියාට පස්සේ අවිද්‍යාවෙන් හිටියොත් මෙන්න දුක හටගන්නේ මෙහෙමයි. මේක ප්‍රඥාවෙන් දැක්කොත් මෙන්න දුක නිදහස් වෙන පුළුවන්. අනේ දුක නිදහස් වෙන මේක දැනගෙන අර සංඝ මාර්ගය වඩන්න ඕන, සීල සමාධි ප්‍රඥා වඩන්න ඕන කියලා මෙන්න මේක පැහැදිලි කරලා දුනොත් තමයි අපි ධර්ම ගතිකෙක් වෙන්නේ. නැත්තම් අපි ධර්ම ගතිකෙක් වෙන්නේ නැහැ. කොච්චර ලස්සනට බණ කිව්වත්, කොයිතරම් භාෂා ගානකින් බණ කිව්වත්, කොයිතරම් මනෝවිද්‍යාව සම්බන්ධ කරත්, කොයිතරම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් මොනවා පාවිච්චි කරත් අපිට ධර්ම ගතිකෙක් වෙන්න බෑ කියලා කියනවා. ධර්ම ගතිකෙක් වෙන්න නම් ඒ ටයිටල් එක අපිට ලැබෙන්නේ මෙන්න මේ කාරණේ දේශනා කරොත් එහෙම විතරයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි මම අතීතේ දැනුත් මතුවට ලෝකේ කාරණා දෙකක් විතරයි දේශනා කරන්නේ. බුදුහාම දේශනා කරනවා මම කාරණා දෙකයි ඔබට දේශනා කරන්නේ. මොනවද? දුක. ඒ තමයි දුක හටගන්නේ මෙහෙම, දුක නිරුද්ධ වෙන්නේ මෙහෙම. හටගන්නවා නම් හටගන්න තියෙන්නේ දුක, නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්න තියෙන්නේ දුක. හටගන්නවා නම් හටගන්නේ පංචස්කන්ධේ, නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ පංචස්කන්ධේ. අපි අහවල් කෙනා අහවල් දෙය මොකක් හරි දෙයක් ගැන කර්මයක් කියනවා නම් මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ පංචස්කන්ධයක් නේ කියන්නේ. ඒ සිද්ධිය සම්බන්ධයෙන් කියන රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංඛාරස්කන්ධේ, විඤ්ඤාණස්කන්ධේ කියලා මෙන්න මේ පහ එකට අරගෙන මේක තමයි මේ කියන්නේ. අනේ යා හරිම හොඳයි. අනේ ඒක නාලෙට වෙලා අපේ ඉස්කෝලේ මේ වගේ මං ආධාරයක් දුන්නා. මම ලොකු පින්කමක් කළා. අන්නේ විහාරේ අපි රූපය මගේ කරගෙන තියෙන්නේ, වේදනාව මගේ කරගෙන තියෙන්නේ, සංඥාව සංඛාර විඥාන මෙන්න මේ නිරුද්ධ වෙච්ච ටික එක පොදියට අරගෙන ඉන්නේ. අරගෙන ඒක පේන්නේ අපිට අර අයිස්බර්ග් එකේ යට ටික වගේ ඒක පේන්නේ. අයිස්බර්ග් එකේ උඩ පොඩි කැල වගේ මගේ දරුවා, මගේ උපාධිය, මං ගියපු ගමන, අර උඩ කැල විතර අපිට පේන්නේ. ඒකේ පල්ලෙහා තියෙන්නේ අර උපාදානස්කන්ධ පංචකය. එතකොට මේක නිරුද්ධ වෙනවා නැති වෙන යනවා නැති වෙන කියන්නේ මොකද්ද? මෙන්න මේක තේරුම් ගන්න අවස්ථාව. මම කියන හැඟීමේ අවස්ථා ගන්න තුන එක තමයි සක්කාය දිට්ඨි කියන අවස්ථාව, අනිත් එක තමයි අස්මිමානය කියන එක. මේ දෙක අතර තියෙන පොඩි වෙනසක් තියෙනවා. එතකොට සක්කාය දිට්ඨි අවස්ථාවේදී රූපං අත්තෝ සමනපස්සති රූපාන්තං වත්තානං කියලා එතන යන විග්‍රහයක් තියෙනවා. රූපය මගේ රූපය තුළ මම ඉන්නවා, මම තුළ රූපය ඉන්නවා ආදි වශයෙන් විශ්‍යාකාරයක යන වේ. ඒ සක්කාය දිට්ඨිය දුරු කරගෙන හිටුණත් මම වෙමි කියන එක අස්මීති කියන එක තියෙනවා තාම. ඒක කියන මානය කියලා, අස්මි මානය කියන්නේ ඒකද? ඔව්. තමන් කියලා කෙනෙක් ඉන්නවා, තමන් ඉන්නවා කියන එක ඕක හිතනවා. නමලහමී කෙනාට තාම මාන්‍ය ගුණ වෙලා නැහැ. හැබැයි අර කිසිම රූපේ දෙන කිසිම දෙයක් තමයි කියලා ගන්න නැහැ. හැබැයි වෙනවා කෙනෙක් දෙයක් වෙනවා කියන එක තියෙනවා. ඒක තාම සියෝ. ඒක තමයි හේමක සූත්‍රයෙන් විතර කළ තියෙන්නේ. බලන්න හේමක සූත්‍රයෙන් දේශනා කරව වණත් තුන බලන්න. අපි දේශනා කරලා තියෙන එක. ගාමසියෝ මෙදිරේක කියන කොහොමද හරියට ඇඳුමක් තියනවා, ඇඳුමක් හොඳට හොදනවා. ඔව්. ඇඳුම වල ඇඳුම පොඩ්ඩක්වත් කුණුනේ. හැබැයි අර කලින් තිබිච්චකේ මඩවල පොඩ්ඩක් ස්මෙල් එක එනවා තාම. එතකොට මොකද කරන්නේ ඊට පස්සේ? අර ඒ කාලේ හැටියට නම් සුවඳ පෙට්ටි එකක දාලා තියෙනවා. දැන් කඩ වගේ අල්මාරියක නවලා සෙන්ටිනක් එක දාලා තියෙනවා අපි. අන්නේ වගේ තමයි ඇඳුම හොදවෝ සම්පූර්ණ හොදවෝ අවස්ථාව තමයි අනාගාමී අවස්ථාව. අර තාමත් අර ස්මෙල් එක එන එක තමයි අර ඉතුරු සංයෝජන ටික අනුසය වශයෙන් බොහොම සියුම් විදිහට තියෙනවා. අන්නේ සියුම් ටික දුර කරගන්න තමයි නැවත නැවත ස්කන්ධ පංචකයේ සම්දේ වෙන්නේ. අනිත් තමයි බල බල බල අර ඉතුරු ටික දුර වෙන විදිහට හිත තියන්න. දැන් ඇත්තටම මේ අපි තේරුම් ගත යුතු වැදගත්ම කාරණය තමයි මේ කියන්නේ. මේක ගැඹුරුම කාරණේ කියලා කියන්නේ ඔය හැගෙන සමට එහෙම කිව්වොත්. මේක තමයි අපි තේරුම් ගත යුතුම ස්ථානය. මෙතෙන්ට තමයි අපි සියලුම ශක්තිය දාන්නවා. අපේ ජීවිතේ වටිනාම දේ මේක තේරුම් ගන්න. අපේ ජීවිතේ වෙන කිසිම දෙයක් මෙච්චර වටිනව නෑ. එතකොට මේ අපේ ජීවිතයේ මේ මොහොතේ මොකද්ද වෙන්නේ කියන එක තේරුම් ගන්න එක තමයි ඇත්තටම අපේ ජීවිතයේ වටිනාම කාරණාවට පත් වෙනවා. ඒක තේරුම් ගත්තු කමරට අපේ ජීවිතයේ වටිනාම ප්‍රැක්ටිස් එක වෙන්නේ මොකද්ද? අර සිතුමාරි සම්මාදිට්ඨි සම්මා සංකප්පාදී මේ කාරණා ටික පුහුණු කිරීම තමයි අපේ ජීවිතයේ වැදගත්ම කාරණාවට පත් වෙනවා. අපි කරන හැම දෙයක්ම මෙන්න මේ ඉලක්කයට මෙන්න මේක තමයි ගෝල් එක. මොකද්ද ගෝල් එක? මේ බාහිර රූපයක් පේනකොටම බාහිරට අත දෙක් නොකර මේක මනෝවිඤ්ඤාණය පැත්තෙම විසඳ ගන්න තමයි අපිට මේක අවශ්‍ය වෙන්නේ. මෙතෙන්ට එන්න තමයි මේ හැම දෙයක්ම කරන්නේ. එතකොට මෙන්න මේකට ජීවිතයේ ප්‍රමුඛත්වය දීලා තමයි ඉන්නේ. ඔහු කෑමක් කෑවත්, ගමනක් ගියත්, රැකියාවක් කළත්, දරුව හැදුවත්, ඔහුගේ ස්පිරිචුවල් ඩ්‍රීම් එක මේක. ඔහුට ජීවිතේ වටිනාම දේ මේක. එතකොට මෙන්න මෙතෙන්ට හානියක් කර නොගෙන තමයි හැම දෙයක්ම පරිසරණය කරන්නේ. අන්නේ පරිසරණය කරන විදිය තමයි සතිය කියලා කියන්නේ, මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. කොච්චර අපි පරිසරණය මේ සිහිය භාවිත කරනවද කියලා ධර්මයේ සඳහන් වෙනවා. උදාහරණයක් කියන්නේ. මොකද උදාහරණ? සිහියෙන් ඉන්නවලකට ගැන උදාහරණයක් කියනවා. ඒ උදාහරණ තමයි ලොකු බෝල් එකක් තියෙනවා භාජනයක්. ඒ භාජනයේ කිසියම් ලික්විඩ් එකක් නැත්නම් ඔයිල් එකක් දාගෙන යනවා උඩට පිරෙන්න. යන්නේ බොහොම වික්ෂිප්ත වෙලා පිරිසක් ඉන්න රංගන ශිල්පියෙක් රංගනය කරන වේදිකාවක් හරහා තමයි යන්නේ. මිනිස්සු අපුලි ගහන අසංවර ශිල්පියව නටන පිරිසක් මැද්දෙන් තමයි මේ ගිතෙල් වාදින අරගෙන යන්නේ. ඔව් පිටිපස්සේ වාදකෙක් කියන කඩුවකුත් අරගෙන. එක තෙල් බිඳුවක් හරි වැටුණොත් කඩුවෙන් ගහන බලන්න. අන්නේ වගේ සතිපට්ඨානය පාවිච්චි කරන්න කියලා කියන්නේ. හැම මොහොතෙම සිහිය පාවිච්චි කරමින් සිහිය පරිසම් කරමින් කොතින්ට ගියත් යන්නේ. පියදුරු අල්ලනකොටම දන්නවා මේ කාය විඥානය දුර වෙලා මොනකොට දන්නවා ජීව විඥානය නිරුද්ධ වෙලා මේ තේරුම් ගන්න නැගිනේ. වතුර බොනකොට කෑමක් කනකොට හැම වෙලාවෙම මෙන්න මේක පුහුණු මුළු ජීවිතයම මේකේ කොහොමද කියන එක තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. එක පොඩ්ඩක් හරි මොනවා වුණත් ඉන්නේ මොලා වෙච්ච මොහොතේ අපේ රූපේ අපේ හිත මායර රූපේ බැස ගන්නවා. ඒ බැස ගන්න වෙලාවේදී අපිව මායර රූපේ විසින් අතු පානය කරනවා. අපි මායර කෙනා කියන දෙයට ඉන්නනේ වෙලාව. අනේ කියන නිදහස වීම තමයි. ඒක නිදහස වීම තමයි දුකෙන් නිදහස වීම කියලා කියන්නේ. ඒකට තමයි ඉමන්සිපේෂන් කියන්නේ. ලිබරේෂන් කියන්නේ. ෆ්‍රීඩම් කියන්නේ. එලක් වන කියන්නේ. විමුක්තිය කියන්නේ. අනේ වෙන තියෙන දැන් මේ කාරණා ටිකම තමයි ඉදිරි ධර්ම දේශනා ඉදිරියට අපි කරන්න බලාගෙන හිටියේ. ඒ ටිකම තමයි කියවුනේ. එතකොට අද අප විශේෂයෙන් මේ වෙසක් දිනයේ සිහි කරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවම තමයි අප තේරුම් ගන්න. අපි කිසි වෙලාවක කිනුතුනේ පොඩි භාවනා කමටහනක් කරමු. අපි ඉරියාපත භාවනා විදියට පොෂන් මෙඩිටේෂන් කියන එකක් තියෙනවා. අපි ඉන්නේ ඉරියව් හතරෙන් කරන භාවනාවක් තියෙනවා. ඒක සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන භාවනා ක්‍රමයක්. ඒ තමයි වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බව අපි සීකරමින් ඉන්නේ. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව සීකරමින් ඉන්නේ. ඇවිදිනකොට ඇවිදිනක සිහි කරමින් ඉන්න මෙඩිටේෂන් එකක් විදිහට කරන වෝකින් මෙඩිටේෂන් එකක්. නිදිනකොට නිදින බවක් සිහියෙන් නිදින ගන්න යනවා. හාන්සිවල ඉන්නවා. අපි වෝකින් මෙඩිටේෂන් වාටර් ප්‍රැක්ටිස් කරලා තියෙනවා. දැන් අපි කරන්නේ ස්ටෑන්ඩින් මෙඩිටේෂන් එකක්. දැන් අපි ටික වෙලාවක් හිටගෙන Taman හිටගෙන ඉන්න බව සිහියෙන් අපි ඉන්නකොට ටික වෙලාවක් වෙනඳ දෙකක්. හා කවුරුත් හොඳට හෙමින් නැගිටින්න එක පාරණක් නිකුත් රැටේ. අපෝ කිනිබකින් කියයි බොහොම සිහියෙන් කැමින් නැති දෙන්න. සාදු කාර්යයක් දෙන දැන් සාදු සාදු සාදු හදයි අපි දැන් ටික වේලාවක් හිටගෙන තමයි හිටගෙන ඉන්නේ ඉරියව්ව ගැන හොඳට සතියෙන් ඉන්න උත්සාහ කරමු ශරීරය සැහැල්ලු කරගන්න අත් දෙක පහළට තියලා ඇස තමන්ට පේන දුරින් විතරක් අඩි 5-6ක් ඉදිරියට ඇස තියාගන්න ශරීරය හොඳට කෙලින් තියාගෙන කිසිය සිට පාදාංගය දක්වා අපේ ඉරියව ගැන හොඳට සතිමත් වෙන්න Now we are practicing standing meditation. We are aware of our body posture that we are standing here. From head to legs and from legs to head. හොඳට වර්තමානයේ හිත තියාගන්න තමගේ නාසය ආශ්‍රිතව හිත තියාගන්න සම්පූර්ණ වර්තමානයේ පුරම හිත තියාගෙන අතීත අනාගතය විදිහට යනවා දැන් තමයි ඉන්න මේ ඉරියව්වත් එක්ක වර්තමානයේ තුලම ඉන්න උත්සාහ කරන්න මේ අවන පරිසරයේ සම්බයක් තියනවා නම් ඒව ගැන අවධානයෙන් ඉන්න කමක් නැහැ. සම්පූර්ණ වර්තමානයේ තුලම ඉන්න උත්සාහ කරන්න. ඒ අතර තමන්ගේ ශරීරයේ ඉරියව්වට වැඩි අවධානය යොමු කරන්න. මේ ඉඳගෙන ඉන්න අවස්ථාව මෙහෙම තමයි මේ ශරීරයේ ඉරියව්වක් පවතින පාත්‍රා ගන්න ලැබුණේ මේ භෞතික ශරීරය නිසා මේ ශරීරයත් එක්ක මගේ ජීවිතේන්ද්‍රිය විඥාන ආදී මේ කරුණ සහිතව සජීවව මා ජීවත් වෙන මතයි මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ මේ ආහාරය ශරීරය කියන්නේ ආහාරයේ නිර්මාණයක්. ආහාර සමුදය රූප සමුදය. මංගත්තු ආහාර කාණවල ප්‍රතිඵලයක් තමයි මේ භෞතික ශරීරය කියලා කියන්නේ. ආහාරය නිසා මේ ශරීරය හටගන්නේ. ආහාර නිරෝධ රූප නිරෝධෝ. ආහාරයෙන් නිරුද්ධ වෙනකොට නැති වෙල යනකොට මේ රූපය ක්‍රමයෙන් වැය වෙල යනවා නැති වෙල යනවා මෙහෙම ශරීරයේ කියලා දෙයක් තියෙනවා තිබ්බට මේක සත්‍ය පුද්ගලෙක් නෙවෙයි මේක හේතුඵල ධර්මක ක්‍රියාකාරීත්වය. නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. ඒක මගේ කියලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මම නොවේමි. ඒක මගේ ආත්මය නොවේ. යාවෝදිය සමග මගේ හිත මේ රූපය තුළ බැසන ගන්නා විදිහට මා උපරිම ලෙස නොනින් ආලේපන කරනවා. මා මේ ශරීරයෙන් තේරුම් ගන්න මොහොත සැබවින්ම කාය විඥාන අවස්ථාව නෙවෙයි. කාය පොට්ටම් වේදක නිරෝධයේ තැනක මනන්‍ය පරිච්ඡ ධම්මයක උපාදිත මනෝ විඥාන අවස්ථාවෙන් තමයි මම මේ ශරීරයෙන් තේරුම් ගන්නේ. මේ අසාධනේ දකිනකොට මගේ හිත මේ ශරීරෙම නිදහස් වෙනවා. ශරීරයේ යථාර්ථය මානවරින් තේරුම් ගන්නවා. මා හිතගෙන ඉන්න හැම අවස්ථාවකදීම මේ යථාර්ථයේ හැකියාව දුරට පුහුණු කරගන්න වර්තමානයේ තුන ඉරියව්ව සමග මගේ සිහිය සතිමත් බව පවත්වා ගන්නට මා උපරිම ලෙස උත්සාහ දරනවා. අනේ අදිස්ථාන යුක්තිව මා දැන් මගේ ඉරියව්ව මං ක්‍රමයෙන් වෙනස් කරනවා. අනේ දැන් මම තාමත් සිහියෙන් තමන් ඉන්නකන වාඩි වෙන්න. සිහියෙන්ම වාඩි වෙන්න. වාඩි වෙලා වාඩි වෙලා ඉන්න ඉරියව්ව ගැන සිහියෙන් ඉන්න. අස්සේ වැඩි වගේ කියලා හිතෙනවා නම් අරගන්න අවශ්‍ය කියලා කියනවා නම් අරගන්න කමක් නැහැ. දැන් දෙන්නතුනි ඉතින් අප මේ සම්පූර්ණ නිමිති කරගෙන දහම වඩන වෙලාව ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කරන මොහොත. බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කරනවා කියන්නේ පිළිතුරින් හැබැයිම උන්වහන්සේගේ ප්‍රඥාව සිහිපත් කරන වෙලාව. උන්වහන්සේගේ අවබෝධය සිහිකරන වෙලාව. ඉතින් එහෙම සිහිකරන හැම වෙලාවෙදීම අපි අප දුකෙන් නිදහස් වෙමින් පවතින වෙලාව. ඒ තරක් නෙවෙයි ධර්ම ශ්‍රවණය කරන වෙලාව ධර්මයේ පුහුණු කරන වෙලාවක් වෙනවා. දුකෙන් නිදහස් වෙන වෙලාවක් වෙනවා. ධර්ම ශ්‍රවණය කියන්නේ විමුක්තායතනය කියලා දේශනා කළේ තියෙනවා. ධර්ම ශ්‍රවණය කිරීමයි ධර්ම දේශනා කිරීමයි දෙකම විමුක්තායතන විදිහට සැලකනවා. හිත විමුක්තියට පත් වෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ බොහෝ ශ්‍රාවකයන් නිවන් දැකලා තියෙන්නේ මාර්ගඵල ලැබල තියෙන්නේ බණහති පිනකෙන. ඇස් දෙක අරගෙන බණහති තමයි නිවන් දැකලා තියෙන්නේ. බොහෝ ශ්‍රාවකයන් මාර්ගඵල ලැබල තියෙනවා. එහෙනම් අපිට බොහෝ වෙලෙදි දෙන්නේ බණහල කියලා කැලේ ඇස් දෙක පියාගන්න වෙලාවකදී එක පාර රහත් වුණා කියලා වගේ හිතෙන්නේ නෑ. නමුත් වෙනතුනේ බොහෝ ශ්‍රාවකයන් දැන් පස්සක මහනුස්සවානුනේ බණහති. ධම්මචක්ක සූත්‍රයේ ඒ පස්සක මහනු රහත් වුණේ අනත රක්න සූත්‍රය අහනකොට. බාහ්‍ය දාරු කීරිය රහත්තුනේ බණහන් විපාරේ. සරුත් මහින්න වහන්සේ රහත්තුනේ බණ දේශනා කරන්නේ. බොහෝ ශ්‍රාවකයන් ධර්ම දේශනා කරද්දී තම ඇස් දෙක අරගෙන බණ අහද්දී තමයි නිවන් දැකලා තියෙන්නේ. ඒකත් හොඳට මගෙට තියාගන්න ඕන. ඒ විතරක් නෙමෙයි වෙනතුනේ සමහර දේශකයන් වහන්සේලා මාර්ගඵල ලබා තියෙන්නේ බණ දේශනා කරන්න. වන කියමෙන් ඉදිරි සමහර පොතක් ගැන ආදුරු සෝතාපන්නලා තියෙනවා. සමහර සෝතාපන්න කෙනෙක් ධර්මාසන වෙලා වැඩලා තියෙනවා. ධර්මාසනයෙන් බැහැල යනකොට යන්නේ අනාගාමී කෙනෙක් ඉන්නේ. වන කියද්දි මනගාමී වෙනවා. සමහර කේමක සූත්‍රය වගේ සූත්‍රවලදී ඒ කේමකහාඳුරු බණ කියන පටන් ගන්න අනාගාමී කෙනෙක් ඉන්නේ. බණ කෙලිවරනකොට බණ ආපු 60 දෙනෙක් ස්වාමීන් වහන්සේලා නිවන් දැක්කා. ඒ 60 දෙනමත් එක්කම කේමකහාඳුරු පහත් වුණා. බණ කියන්නේ. පින්වත්නි, යහගේ අවබෝධයක් ගැන ධර්ම තුල සඳහන් වෙනවා. ඒ නිසා ප්‍රධර්ම ශ්‍රවණය කරන වෙලාවදී නැත්නම් අපි ජීවිතේ ඉහළටම ප්‍රතිඵල ගන්න අවස්ථාවක්. නමුත් අපේ හිතුම් වා පරිස්සමෙන් මේරය තියාගන්නට ඕන. ධර්මදේශකයන් වහන්සේ දුබලියම ලෙස ඒ ධර්මයේ වැඩෙන ප්‍රඥා වැඩෙන විදියටම කරුණාව කියන්න ඕන. උදාහරණයක් කියවත් කෙලෙස් වැඩි වෙන කාරණයක් අපිට කියන්න බෑ. අපි ඒක අදාළම උදාහරණයක් මේ අත්දැකීම් හිත පරිස්සම් වෙන විදියටම අපි කියන්න ඕන. අපට ලොකු වගකීමක් තියෙනවා මම කියන්නේ. එනිසා ඔබට උපරිම වටිනාකම ලබා දෙන්න ඔබේ හිත ආරක්ෂා වෙන විදිහට අපි හැම වෙලාවෙම දේශකයන් වහන්සේ විදිහට ඉන්නට ඕන. මම කියන්න ඕන එක ලොකු වගකීමක් අපට තියෙනවා. ඔබ ධර්මය ගැන ලොකු විශ්වාසකින් මේ ඉන්නේ, ගෞරවයෙන් මේ ඉන්නේ. ඒකට උපරිම අපි සාධාරණ ඉෂ්ට කරන්න ඕන. අන්නේක අපෙන් සිදු වෙනකොට ශ්‍රාවක දේශක ඔබ අප දෙපිරිසටම මේ ධර්මයෙන් අපට ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධෝ භගවා බුද්ධාය බෝධාය ධම්මං දේසේති. දන්තෝ භගවා ධමතාය ධම්මං දේසේති. සන්තෝ භගවා සමථාය ධම්මං දේසේති. පරිනිබ්බුතෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. සදහවත් වාසනාවන්ත පින්තුනි, කිස්පීරියා බෞද්ධ විහාරස්ථානයේදී මේ 2025 වර්ෂයේ වෙසක් පොන් පොහෝ දිනේ නිමිති කරගෙන සිදු කෙරෙන සදහම් වැඩසටහනෙහි සවස් භාගයේ වැඩසටහනටයි පින්තුනි මේ සහභාගී වී සිටින්නේ. මේ අවස්ථාවේදී අප විශේෂයෙන්ම පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු උන්වහන්සේගේ නුවණ සම්බන්ධ වූ ලෝක යථාර්ථය පිළිබඳව. භාගතුන් වහන්සේ දේශනා කරනවා, බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේසේති. අවබෝධයට පත් වුණා වූ උන්වහන්සේ අනිත්‍යයේ අවබෝධය සඳහා ධර්ම දේශනා කරනවා. ඔබ අහලා තියෙන නවාරහණි බුදුගුණ වලින් එක බුදුගුණයක් තමයි බුද්ධ කියලා කියන්නේ. ඒකට හේතුව තමයි බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේසේති. අවබෝධයට පත් වුණා වූ දුක්ඛාරි චතුරාර්ය සත්‍ය අවබෝධ කරා වූ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයේ අවබෝධය සඳහා ධර්ම දේශනා කළා. දාන්තෝසෝ භගවා ධනකාය ධම්මං දේසේති. දාන්ත භාවයට දැමුණා වූ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයේ ධමනය සඳහා, චිත්ත ධමනය සඳහා, චිත්තං දාන්තං සුඛවහං කියු විදියට චිත්ත ධමනය කිරීම සැපගෙන දෙනවා කියලා දේශනා කළා. අන්නේ සැපතට හිත ධමනය කිරීමෙන් සැපතට පත් වුණා වූ බුදුරජාණන් වහන්සේ අපේ චිත්ත සංස්කාර ධමනය කරලීම සඳහා ධර්ම දේශනා කළා. සන්තෝසෝ භගවා සමථාය ධම්මං දේසේති. ශාන්ත භාවයට පත් වුණා වූ භාගතුන් වහන්සේ අනිත්‍යයේ ශාන්ත භාවය සඳහා ධර්ම දේශනා කළා. ඒ වාගේම පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. බුදුරජාණන් වහන්සේ ක්ලේශ පරිණාමයට පත් වුණා, අපටත් ක්ලේශ පරිණාමයට ධර්ම දේශනා කළා. එමෙ පරිණාමයක අවස්ථා දෙකක් තියෙනවා. සෝපනිශේෂ නිර්වාණය, අනුපනිශේෂ නිර්වාණය කියලා. සෝපනි කියලා කියන්නේ ක්ලේශ උපදී, අවිසංඛාර උපදී ආදී උපදීන් දුරු කරලා ස්කන්ධ උපදී පමණක් ඉතිරිව තියෙන එකට කියනවා සෝපනිශේෂ පරිණාමය කියලා. කෙලස් පිරිනිවීම කියන එක. ඒක ලබා ගන්න ආස්වාක්‍යයන් යන්නේ ලබනකොට, ධාත් වෙනකොට, නැත්නම් බුදු වෙනකොට. ඊට පස්සේ තවදුරට ජීවත් වෙනවා කිරණ පානක. තවමත් ස්කන්ධ පංචකයේ ප්‍රයාසක වෙනවා. ඒක තමන්ගේ කියලා නොගත්තට අර අතීත කර්ම විපාක විදිහට ලැබිච්ච මේ ස්කන්ධ ටික තවදුරට පරිහරණය කරනවා. හරියට ෆෑන් එකක් ඕෆ් කරාට පස්සේ තවමත් කරකැවෙනවනේ ඒක. අර කලින් ආපු ශක්තිය ටික තාම යනවා. එකපාර ඕෆ් එක ගමන් ෆෑන් එක ගන්න තියන්නේ. අන්නේ වගේ තමයි බුදුරජාන් වහන්සේ කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් රහත් වෙන අවස්ථාවේදී ෆෑන් එක ඕෆ් කරන වෙලාව වගේ. ඊට පස්සේ තව ටික දුරක් යනවා. තවරුදු කීයක් යනවා. මාසික ඇමරිකාන් ජීවත් වෙන පුළුවන් කැමැත් වෙන සමය ආයුසංස්කාරයත් හරින්නේ. එතකම් ජීවත් වෙන කාලයේ නිමාන පස්නාර මාසේ තමයි අනුපරිශේෂ නිර්වාණ ධාතුව කියන්නේ. ස්කන්ධ පංචකය සම්පූර්ණ නිරුද්ධ කරලා හරියට පහනක් නිවි ගියා වගේ පිරිනිවන අවස්ථාව. අන්නේ තත්ත්වයට පත් වීම සඳහා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එතකොට සෝපරිශේෂ නිර්වාණ ධාතුව තමයි ධර්ම දේශනා කළේ අපිට. නිවන් දැකපු ගාම මේ යන නෙවෙයි ධර්ම දේශනා කරේ. බය වෙන්න එපායි. නිවන් දැකලා තවදුරටත් වෙන පුළුවන්. අනිත්‍යයට උදව් කරමින් ලෝකෙට බණ දේශනා කරමින් ඒ තරම් කෙලෙත් වෙන තුනේ සාමාන්‍ය රහත්භාවයෙන් රහත් වෙච්ච සමහර හතන වහන්සේලා සමහර අභිඥා ලබාගෙන තියෙන පස්සේ ධ්‍යාන වඩලා විසෙන්නේ හැකියා ලබාගෙන තියෙනවා. ඇයි ඒ? ලෝකෙට සේවය කරන ධර්මයේ සේවය කරන දැන් මිහිඳ මහ රහතන් වහන්සේත් එහෙම කෙනෙක්. උන්වහන්සේ සාමාන්‍ය විදිහට රහත් වුණේ. ඊට පස්සේ ධර්ම ප්‍රචාරය කටයුතු සාර්ථක කරගන්න ඕනේ. සම්මාහසේ නැවත ඥාන වඩන අභිඥා ලබනවා. ඊදිව ඥානය, දීපචක් ඥානය ආදී අනිත් ඥානය ලබනවා ඊට පස්සේ. ලෝකෙට මේ ධර්මයේ සේවය කරනවා. කිනතුනි අන්නේ වගේ ජීවිතයක් තමයි බුදුහාමුදුරුවෝ අපිට හගේ කළේ. අන්මයේ ජීවිතය තුළ වඩාත් වැදගත් දෙය තමයි අදාපමේ සිහිපත් කරන එසක් පොන් පොහො දිනේදී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය අපි මෙනෙහි කරන්නේ. උන්වහන්සේ ගැන උන්වහන්සේම සඳහන් කරනවා අවිඤ්ඤේයං අවිඤ්ඤාතං භවනේ සම්බංච භවිතං. යම් සිතයක් දැනගන්න තිබුණ නම් මං ඒ දේ දැනගත්තා. ඒ වගේම යම් සිතයක් පහතම්බන් පහිය නම් මේ ප්‍රහාණය කරන දෙයක් තිබුණා නම් ඒ දේ ප්‍රහාණය කළා. බාහිර සම්බන්ධ බාහිරයි. වඩන්න දෙයක් තිබුණා නම් මායික වැඩුවා. අනේ සාධුතුම දේශනා කරනවා තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ කියලා. අනේ නිසා බ්‍රාහ්මණය මා බුද්ධ කියලා දරාගන්න කියලා කියනවා. පින්නතුනි සුත්ත පිටකයේහි සුත්ත නිපාතයේහි සාකුද්ද කුමාර කියන මජ්ක්‍ධිමනිකාය කියන ස්ථාන දෙකක සේල කියලා සූත්‍රයක් තියෙනවා. සේල කියලා බ්‍රාහ්මණේ බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලාම ප්‍රශ්නයක් කරනවා. මේ සේල බ්‍රාහ්මණේ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඉතාම ප්‍රඥාවන්ත කෙනෙක් උගත් කෙනෙක්. කොට ශ්‍රාවකයන් 300ක් ඉන්නේ කියලා සඳහන් කරනවා. බ්‍රාහ්මණ කෙනෙක්. ත්‍රිවිධය පරතරට කියපු කෙනෙක්. ඉතිහාස, ජ්‍යොතිෂ්‍ය, ලක්ෂණ ශාස්ත්‍රය, භාෂා ඥාන, ගණනාවක් ඉගෙන ගත්ත කෙනෙක් ඒ කාලේ විදියට. එතකොට මේ කෙනා දවසක් ඔහුගේ මිතුරෙක් කේනිය කියලා පරිබ්‍රාජකෙ සිටියා. මේ කේනිය පරිබ්‍රාජකෙ හමු වෙන ගියා. ගිහිපු අවස්ථාවේ මේ නිවසේහි ඒ ආශ්‍රමයේ ලොකු උත්සවයක් වගේ තියෙනවා. ලොකු වැඩක් කරමින් ඉන්නේ කට්ටිය. එතකොට සේනිය සේන බ්‍රාහ්මණය අහනවා කේනිය මොකද මේ කලබලේ මගේ වැඩ කරන්නේ? ඔබේ මේ ස්ථානේ ආවහ මංගලයකට සූදානම් වෙනවද? විවාහ මංගලයකට සූදානම් වෙනවද? නැත්තම් කවුරුහරි ඥාතින් කවුරුහරි එනවද? නැත්තම් කොසන රජතුමාවක් වඩිනවද මේ? කියලා හුවා. විම්සර රජතුමාවක් මෙහෙනවද කියලා හුවා. ඊට පස්සේ කේනිය කියනවා නෑ සේනියම කවුරුවත් එන්නේ නෑ. නමුත් එක දවස් අපේ ගෙදර විශේෂ දානයක් තියෙනවා. අපි දානේ ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ අරහන් සම්මා සම්බුද්ධ ආදී ගුණ යුක්තව ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේ 1250 භික්ෂුන් වහන්සේලාත් එක්ක හෙට අපේ නිවසේ දානෙට වැඩම කරනවා. කවුද මේ කියන්නේ? මේ අර කේනිය කියන පරිබ්‍රාජකේ කියන්නේ. කාටද මේ කියන්නේ? සේල බ්‍රාහ්මණයට. සේල බ්‍රාහ්මණය එතන දැනගෙන ඉන්නේ නැහැ බුදුහාමුදුරුවෝ පහළ වෙලා තියෙනවා. ඔහු දැනගෙන ඉන්නේ නැහැ. ඔහු වහනවා කේනිය බුදුහාමුදුරුවෝ. ඔව් සේල බුදුහාමුදුරුවෝ වඩින්නේ. නැවතත් අහනවා බුදුහාමුදුරුවෝ. දෝසේර බුදුහාමුදුරු වඩින්නේ. තුන්වෙනිවල් තනවා කේනිය බුදුහාමුදුරු. ඕසේර බුදුහාමුදුරු තමයි අපේ ඉන්නසේ වා වඩින්නේ. ඕ පුදුමයට පත්වනවා. ඕ සඳහන් කරනවා ගෝසෝති හෝ ඒසෝ දුර්ලභෝ ලෝකස්මින් යදි දම්බුද්දෝති කේනිය. බුද්ධ කියන වචනය තුළ දුර්ලභ එකක්. මේ සේන බ්‍රාහ්මණය කියන සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඔහුගේ වේද ගණිත ඍග් වේදය යජුර් වේදය අතරම් වේදය කියන මේ ත්‍රිවේදයෙන් අරගෙන ගිහු කෙනෙක් විතරක් නෙවෙයි. ඒ වේද ග්‍රන්ථවල සඳහන් වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ලක්ෂණ ගැන. එදා ಭಾರತ ජන සමාජයේ වසර දහස් ගණනක් තිස්සේ මේ සම්පිත රජ කෙනෙක්ගේ නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ පහළවීම අපේ සංස්කෘතික සමාජය. ඔවුන් දැනගෙන හිටියා මේ වගේ කෙනෙක් ලෝකයේ පහළවෙන තින් ඔහු ළඟ සුවිශේෂී ලක්ෂණ 32ක් තියෙනවා. දෙවිස් මහ පුරුෂ ලක්ෂණයේ යුක්ත කෙනෙක් තමයි මේ පහළ වෙන්නේ. ඔහු දැනගත්තා අර ලක්ෂණ ශාස්ත්‍රය දාන නිසා මේ අනිවාර්යෙන් අර පොත්වල සඳහන් කර බුද්ධ මෙතනම පහළලා තින්නේ කියලා. ඔහුට ලොකු සතුටක් ඇති වුණා. ඔහු යවන මහ කොහෙද ඉන්නේ? කොයි පැත්තේ ඉන්නේ උන්වහන්සේ මේ වෙලාවේ? අන්නර පාරේ අන්නර පැත්තේ තමයි ඉන්නේ කියලා කේනිය ඉහළ බුදුරජාණන් වහන්සේට දැන් ආරාධනා කරලා මෙවිල්ලා ඉන්නේ. ඔහු බුදුරජාණන් වහන්සේ ඉන්න පැත්තට අත දික්කලා. සියන බ්‍රාහ්මණේ හරි ඉක්මනින් ඒ ප්‍රදේශයට ගිය පිනතුරු බුදුහාඳුර හැම වෙන්නේ. මොකටද මේ ගියේ? මොකටද මේ ගියේ? ගියේ පිනතුන වේද ග්‍රන්ථවල සඳහන් වෙනවනේ මේ පුද්ගලගේ ලක්ෂණ ගැන, දේශනා කුරුස් ලක්ෂණ ගැන. අන්න ඒ ටික බලන්න යන මේ හදිසියෙමේ තියෙන්නේ. ඇත්තටම මේ පුද්ගලයා සම්මා සම්බුදුරජාණන් වහන්සේද කියලා මේ පරිස්සම් කරන්නේ මෙයන්නේ. ගිහිල්ලා උන්වහන්සේ සමග සුහදව කතා කරලා ඉන්න ගමන් ඔව් හොඳට පරික්ෂා කළ බරම මේ ලක්ෂණ ටික. බුදුහාඳුරගේ කන් දෙක, නළල, මුඛය, අත් දෙක, පාදයේ හැම තැනම හොඳට මම නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරන හොඳට මේ ඌණ රෝම ධාතුවත් බලමින් ඇතැම් විට මම මේ හැම ලක්ෂණයක්ම හොඳට පරික්ෂා කළ බලනවා. මේ වේදගන්ත වෙන එක නම් තමයි මම. හැබැයි ලක්ෂණ 30 යෝනේ කි ලක්ෂණ දෙකක් පේන්නේ නැහැ. ශරීරෙම ඇහිලා තියෙන්නේ. ඕ කලබල කරනානේ අනිත් ලක්ෂණ දෙකක් බලන්න තිබුණත් හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ මොකද සිද්ධ දැක්කා කියලා බ්‍රාහ්මණය දැන් හිතනවා මේ අනිත් ලක්ෂණ දෙකක් බලන්න ඕන කියලා. ඔහුට විතරක් කියන විදිහට සැලසුවේ දෙකක්. ඔහු ඊට පස්සේ උඩ ප්‍රකාශ කරන ගාථා තමයි මේක. අවිඤ්ඤේයං අවිඤ්ඤාතං භාවේ සම්බන්ජ භාවිතං. සේන අහනවා ස්වාමීන් වහන්සේ කවුද? සේන කියනවා සේල කියන බුදුරජාණන් වහන්සේ සේල යම් කෙනෙක් අවිඤ්ඤේය යමක් දැනගත යුතු දෙයක් තියෙනවා මම ඒ දේ දැනගත්තා. පාතබ්බන් පහේ නම් මේ යමක් ග්‍රහණය කරන්න තියෙනවා නම් ඒක ප්‍රහිණ කළා. භාවයේ සම්බන්ධ භාවිතාම යමක් වඩන්න තියෙනවා නම් භාවිත කරන්න තියෙනවා මම ඒක භාවිත කළා. තස්මා බුද්දෝස්මි ප්‍රාණ ඒ සම්බ්‍රාහ්මණය මට තමයි බුද්ධ කියලා කියන්නේ. ඔය බොහොමත්ම සතුටවත් වෙන පිණිස බුදුහාමුදුරුවෝ සමග සාකච්ඡාදී කළා. ඔහු තමන්ගේ අනුගාමිකයන් 300ක් සමග බුදුහාමුදුරුවෝ සරණ ගිය පින්තුනි. පැවිදි වෙන අයිතාමික මාකල්කින් පොරහන් බාරගත් කරතන. පින්තුනි මේ කාරණය සඳහන් කළ විශේෂයෙන්ම අපි දැනගන්න ඕන ඔහු මේ කියන මෙච්චර උගත් කෙනෙක් මේ සේල කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඉතාම ඉහළ උගත්කමක් තියෙන කෙනෙක්. එවැනි ඇයට බාහිර ජන සමාධිය කියන්නේ ත්‍රිවේද පාරගෝ කියලා. ත්‍රිවේදයේදී ඍග්වේදයේ, සාමවේදයේ, ඍග්වේදයේ, යජුර්වේදයේ, අථර්වණවේදයේ කියන මෙන්න මේ ත්‍රිවේදයේ පරතරණ කියනකට තමයි ත්‍රිවේද පාරගෝ කියලා කියන්නේ. එකල ලෝකෙ තිබෙච්ච සියලුම ලක්ෂණ ශාස්ත්‍රය, ජ්‍යොතිෂය, අක්ෂර විද්‍යාව හැම දෙයක්ම ඉගෙන ගන්නතුනේ. ඒව නිකන් නෙවෙයි පරතරණ ඉගෙන ගන්නතුනේ. දැන් කාලේ හැටියට නම් ડોක්ටරේට් 25ක් ඉදලා තියෙන කෙනෙක්. එහෙම කෙනෙක් තමයි මේ බුදුහාමුදුරුව දැකලා සඳහන් කරන්නේ අර කියනියට සඳහන් කළේ ගෝසෝතිඛෝ ඒසෝ දුර්ලභෝ ලෝකස්මින් යදි දම්බුද්දෝති. කියනිය බුද්ධ කියන වචනය ලෝකී තාම දුර්ලභ කාරණයක් කියලා. අපි කොච්චර නම් මේ වචන අහලා තියෙද නේද? අපි කොච්චර වාසනාවන්ත වෙනවා මේ දුර්ලභ වචනේ අහන්න. අදට කියන තැනේ සමහර බීම වල නම් දන්න අය ලෝක ජනප්‍රිය බීම වර්ග තියෙනවා ඔබ දන්නවා. ලෝක 95% දරේ බීම ගැන දන්නවා. පානෙම ගැන. නමුත් ලෝකයේ පැමිණ 50%ක් මේ බුද්ධ කියන වචන ඇහිලා නැහැ පිටත. ඉතින් අපි කොච්චර වාසනාවන්තද? අපි ගැන අහලා බුද්ධ කියන වචන අහලා බුදු ගුණ ගැන අහලා ස්වර්ග මාර්ගයේ තේරුම් අරගෙන ධාන සීල භාවනා වඩලා මේ ලෝකෝත්තර මාර්ගය තේරුම් ගන්න මියන අවස්ථාවක් වෙනවා. අපි කොච්චර වාසනාවන්තද බලන්න. ඒ නිසා ඔබට ඔබ ගැන ලොකු අභිමානයක්, සතුටක්, වටිනාකමක් ඔබටම දැනෙන්න ඕනේ. ඔබ ගැන නිතර සතුටින් ඉන්න. ඔබට ඇත්තමෙන් හිතෙනවා මම ඇත්තට වටිනේ නැහැ. දැන් මම වයසයි, කට්ටිය මම ගැන ඇත්තට සැලකන්නේ නැහැ. කතා කරන්නේ නැහැ මම ඇත්තට වටින් නැද්දෝ කියලා හිතන වෙලාවට. සමහර ඉන්නට හිතෙනවා නේද? හිතෙනකොට මම එහෙම නමුත් මෙතන එහෙම හිතන්න එපා. ඔබ ඉතාම වටිනා කෙනෙක්. ඔබ ධර්මය තුළින්ම තේරුම් ගන්න ඔබ කොච්චර වටිනා කෙනෙක්ද කියලා. මේ ධර්මයේ තේරුම් ගන්න අපට අපේ වටිනාකම තමයි තේරුම් යනවා. අපි ඉතාම සතුටින් මේ වටිනාකම Tamanටම දීලා වාසය කරන කෙනෙක් බවට පත් වෙන තොර වෙන තුනක්. අන්නේ තෙන්දී ප්‍රධාන වශයෙන්ම බුදුහාමුදුරෝ ලෝකෙට කාරණා දෙකක් දේශනා කරනවා. එකක් තමයි ස්වර්ග මාර්ගය, අනිත් එක මොක්ෂ මාර්ගය. ස්වර්ග මාර්ගය කියලා කියන්නේ කම්මසකත සම්මාදිටියේ තිහිඩලා දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කියන්නේ. නිතරම අපේ හිත කුසල අරමුණක පවත්වා ගැනීම ලෞකික ජීවිතයේ සාර්ථක වෙන විදිහට කාලය ගත කිරීම. එහි ආනිසංස විදිහට අපි මේ ජීවිතයේ සතුටෙන් ගත කළා මේ ජීවිතේ නිමාටපත් කරනාට පස්සේ පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යාමේ කියපු විදිහට ජීවිත අවසාන කාලයේදී අපකලාව පිළිගෙන සතුටින් පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යාමේ ජීවිත අවසානයේ අපි සතුටෙන් ඉනවා අපකලාව පින්කම් ගන්න. ඔබ දානමය පින්කම් කළා කියනවා, කඨින පින්කම් සිදු කළා කියනවා, කඨින පින්කම් සිවුරු මහල කියනවා නේද? ඉතින් ඒ වගේ ඔබ නිතර සතුටෙන් ඉන්න හැම වෙලාවෙම ඔබේ අමතර තාත්තට සැලකලා තියනවා, ස්වාමීන් වහන්සේට උපස්ථාන කළා කියනවා, විහෙර විහාරස්ථාන හදන උදව් කළා කියනවා, ඔබ පංච සීලය රකින්නවා, ඔබ මෛත්‍රී භාන වඩනවා, බුද්ධ ඥානසතිය වඩනවා, ධම්මානුසතිය, සංඝානුසතිය මේ වගේ භාන වඩමින් ඉන්නයි ඔබ. අන්න ඒ තමා කළා වූ පින්කම් නිතර නිතර සිල් කරන්න. ඔබ දෙන දානය දානයක් විතරක් නෙවෙයි, ඒක චරාගානුසති භාන මට්ටමට භාවනාවක් විදිහට වැඩෙන්න ඕනේ. ඔබ දෙන සංඝසතු දානය උදේ සාමාන්‍ය දානයක් නෙවෙයි, ඒක සංඝානුසති භානක් විදිහටම කරන්නට ඕනේ. ඔබ පූජා කරන සම්බුද්ධ පූජාව උදේ දානයක් විතරක් නෙවෙයි, ඒක බුද්ධානුසති භානක් වෙන්නට ඕනේ. ඔබ අහන ධර්මයේ බණ අහලා තින්කම කරගන්න විතරක් නෙවෙයි, ඒක ධම්මානුසති භානක් කරගන්නට ඕනේ. ඒක ධම්ම විෂය සම්පෝඥයක් කරගන්නට ඕනේ. ඔබ රකින්න සීලය උදෙක් සීලය විතරක් නෙවෙයි, ඒක සීලංශිත භාවනාවක් කරගන්නට ඕනේ. ඒක සමාධි සංවර්ධනක සීලයක් වෙන්නට ඕනේ. අන්නේ හිටියොත් ඔබ මේ ලෝකයේ තුල හිටියත් ඔබ අවිද්‍යාව සම්පූර්ණ ප්‍රහීණ නොකළත් ඔබ මේ ජීවිතයේ තෙන්නේ නම් සතුටෙන් ගත කළා. ඔබ කොයි මොහොතේ කොයි අනතුරකින් මිය ගියත් ඔබ කිසි දවසක මනුස්ස ලෝකෙම ඵලයක් ගන්න නැහැ. ඔබ මෙතන අවසාන වශයෙන් විඥාන නිරුද්ධ වීම සමග ඊළඟට ඔබේ හිත පිරිසිඳ ගන්නේ මේක වඩා හොඳ ස්ථානයක ධර්මය අහන ලැබෙන සුගතියට කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න පුළුවන් තැනක ඔබට උපතක් හිමිනවා. අන්න ඒකට තමයි ස්වර්ගාමී මාර්ගයේ සග්ගමග්ග කියලා කියන්නේ. අන්නේ ලෝකයේ තුල අපි මේ ලෝකයේ ඇතේ කියලා ගන්නවා. අපි යමක් දකින්න කලින් දෙයක් තියෙනවා, දකින වෙලාවෙත් මේක තියෙන රූපේ මෙතනම දැක්කට පස්සෙත් ඒක කොහොමද තියෙන අපි නොදැක්කත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ඉන්ද්‍රියවට ස්පර්ශන වුණත් ඕකේ කොහෙද දෙයක් තියෙන දා මේ තනින්. ඇමසන් වනාන්තරේ මේකටම ගහක් කඩන්න වැඩෙන්න පුළුවන්. මිසිසිපි ගංගාවේ මේ නැයි කවුරුහරි ඔරුවක බෝට්ටුවක යන්න පුළුවන්. අපි ඉන්ද්‍රිය සංධානය නොකර ලෝකේ කොහෙද දේවල් සිද්ධ වෙන්නේ. ඒක තමයි සාමාන්‍ය සම්මුති සත්‍ය තුල කෙනෙක් හිතන්නේ නැහැ. ඒක වරදක් කියලා කියන්නේ නැහැ. ඒ තුන ඉඳලා කෙනෙකුට පුණ්‍යාවි සංඛාර ආනන්දවි සංඛාර සිද්ධ කරගෙන සුගති දෙන්න පුළුවන්, දිවිනෝ කියන්න පුළුවන්, ධානය වැඩලා බ්‍රහ්මෝ කියන්න පුළුවන්. ඒ කාරණා ටික තමයි අපි කලින් සඳහන් කළේ. කලින් ධර්ම දේශනාවේදී වදන් පැහැදිලි කරේ. දැන් මේ ටික එහෙම පැත්තකින් තියන්න. දැන් මෙතනදී දැන් මේ කතා කරන්නේ. මෙතනින් දැන් මේ ගැන අපි කතා කරන්නේ නැහැ. මෙතනින් නම් කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පටිසෝතගාමී නිකොණාන් දුර්දර්ශන අනුන් කියන කාරණා. උන්වහන්සේ ධර්ම දේශනා කරන ආරම්භයේ දේශනා කරනවා මේ ධර්ම ගුරුගම් බලයන ධර්මයි. මේ ධර්ම නිපුණයි අනුන් ඉතාම සියුම් පඬිත වේදනියෝ ධර්ම සාමාන්‍ය කෙනෙකුට තේරු ගන්න බැරි ධර්මයක් උන්වහන්සේ මේ අපිට දේශනා කරන්නේ. අනේ දේශනා සුවිශේෂයි. ඒක සම්පූර්ණ ප්‍රඥාව දිනන විදියට. ඒක සම්පූර්ණයෙන්ම අවිද්‍යාව දුරු වෙන විදියට සම්පූර්ණ සංසාර චක්‍රයෙන් නිදහසන කී දර්ශනයක් මේක. එතකොට මේකේ බුදුහාම කර දේශනා කළේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කර්තේ. මේ අතන විශේෂයෙන්ම අනිත්‍ය කියන දේ තමයි උන්වහන්සේ දේශනා කළේ. සංකතයේ තියෙන ලක්ෂණය. සංකතස්ස සංකත ලක්ෂණානි. උපාදෝ ආඥායති. වයෝ ආඥායති. ඒ වගේම පිටසංසංකත පඤ්ඤායති. යමක් හට ගන්නවා ඒ වගේම නිරුද්ධ වෙනවා. යතර පරාසය තුළ වෙනස් වෙනවා කියන්නේ. මෙන්න මෙහිදී බුදුහාඳුර දේශනා කරනවා විශේෂ කාරණයක්. ඉමස්මෙන් ඒව ව්‍යාමත්තේ කලයේ බරේ සසන්නේම් හි ලෝකංච පඤ්ඤේමේ ලෝක සමුදයන්ච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පරිපදං. මේ බඳයක් පමණ වූ සංඥා සහිත වූ මේ ශරීරය තුනම ලෝකයක් පනවනවා. ලෝකේ හට ගැනීමක් පනවනවා. ලෝක නිරෝධයක් පනවනවා. ලෝක නිරෝධගාමිනී පරිපදාවක් පනවනවා කියන්නේ. එතකොට මෙන්න මේ ශරීරයේ ඇතුළු මෙන්න මේ ස්කන්ධ පංචක තේරුම් ගත්තොත් තමා මුළු ජීවිතේම තේරුම් ගන්න වෙනවා. සහ මුළු සංසාර ගමනම නිවනපත් කරණක් තියෙන්නේ මෙන්න මේ අපේ ලෝකේ අර බයමයි. අපිට හුඟක් දුර යන දෙයක් නෑ සත්‍ය හොයාගෙන. සත්‍ය තේරුම් ගත්තොත් මෙතනම මේ ජීවිතයේ සුලදීම අපිට දුකින් නිදහස් වෙනත් පුළුවන්. අපි සසර දිනු කරපු ඉන්ද්‍රිය ධර්ම වලට අනුරූපව මෙන්න මෙදෙන පින්නතුනි අපේ ජීවිතය ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදෙනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ පහම නැවත කොටස් 12කට බෙදෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියලා. ආයතන 12කට බෙදලා තියෙනවා. ඒ වගේම මේ අපේ ස්කන්ධ පංචකයම නැවත ක්‍රමයකට 18ක් විදිහට බෙදනවා. ඒවට කියනවා ධාතු 18 කියලා. ඒ තියෙන එලිමනි. අට්ඨාරස ධාතු කියලා. ඒ මොකද්ද? ඇස, රූපේ, ශබ්ද විඥානය. කන, ශබ්දය, සෝත විඥානය. නාසය, ගානේ, නාසය, ගඳ සුවඳ ගහන විඥානය. මෙන්න මේ වගේ ඇසාදී ආයතන 6යි, රූප ශබ්ද ආදී ඒවට ගෝචරණ ගෝචර රූපයි, ඊළඟට ධාතු මනෝ විඥාන ආදී චක්කු විඥාන ආදී විඥාන 6යි. 6 6 6 තුන් පාරක් ඒ 18ට කියනවා ධාතු 18 කියලා. මෙන්න මේ කුමන ආකාරයෙන් ගත්තත් මේ දේවල ලක්ෂණය තමයි එක සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. ඒ මොකද්ද? අවුත්තුමා සම්බුතම් පුත්වා නවවිසති. තෙර නොති මේ හල ගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. Not been occurred comes to occurrence. Been occurred comes to occurrence. Not been occurred comes to occurrence. Been occurred will not go to occurrence. තෙර නොති මේ හල ගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. මේ ඇස කියන එක මේ මොහතින් හේතු ඇති කාලි හට ගන්නවා. හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. එතකොට පින්වතුනි විශේෂ කාරණයක් තියෙනවා. මේකෙන් රූපය ගත්තොත් රූප 18කට බෙදලා යනවා. ඊට පස්සේ ඇස කන ආදී මේ ආයතන ටික රූප ශබ්ද ආදී ගෝචර රූප, ස්ත්‍රී රූප, පුරුෂ රූප ආදී භාව රූප, ඊළඟට හදේවත් රූප, ආකාස රූප, ආහාර රූප, මේ වගේ ගිහිල්ලා විකාර රූප, ලක්ෂණ රූප ආදී වශයෙන් බෙදලියන. උපකේ සම්පති ජරතානිකතා කියන ලක්ෂණ රූප තියෙනවා. ලහුතා මුදුතා කාමඤ්ඤතා කියන විකාර රූප කියලා කියනවා. මේ හැම දෙයකම ලක්ෂණේ හැම වෙලාවෙම හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධය නිරෝධය කරගෙන. මේ රූප 28න් එකම රූපය අපිට බලන්න පුළුවන්. ඒ තමයි වන්න රූපේ විතරයි අපිට හැඳ දකින්න පුළුවන්. මේ ශබ්ද රූපේ දකින්නත් බෑ. කායේ ස්පර්ශ කරන දේවල් බලන්නත් බෑ. දිවට රස දැනෙන්න රසේවත් අපිට බලන්න බෑ කියලා තමයි. ජීවා රූපේ දකින්නත් බෑ. ඒ විතරක් නෙවෙයි රස රූපේ දකින්නත් බෑ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේවත් යම්කට ගියාට පස්සේ වදා කියනත් දැන් අපි එකම දේ දකින්නේ වන්න රූපේ විතරයි දකින්න තියෙන්නේ. අනිත්‍ය ඔක්කොම අපි මනෝ විඥානයේ සැකයෙන් තේරුම් ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන අපට දේශනා කරන්නේ මෙන්න මේ කාරණා එක්ක. ස්කන්ධ පංචකය ආයතන 12 ධාතු 18 වශයෙන් කෙටියෙන් කියනවා නම් නාම රූප දෙක. නැත්නම් නාම රූප විඥානය කියන කාරණයට මේ මොහොතේ මොකද්ද වෙන්නේ කියන කාරණය තමයි දේශනා කරන්නේ. ඒක අපි තේරුම් ගන්න කලින් අප තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. මේ මොහොතේ අපි ජීවත් වෙන්නේ කොහොමද කියන්නේ. අපි දැන් ලෝකයේ දිහා හිතන්නේ කොහොමද? අපි දැන් ලෝකයේ දිහා හිතන්නේ කොහොමද? ඇහැ මේ පැත්තෙන් තියෙනවා. මේ තේ නැහැ දිගටම තිබිච්ච ඇහැ. මේ මොහොතේ මේක තියෙනවා. මේ රූපයත් මම යන කලිනුත් මෙතන තිබ්බා. ඒ රූපයත් දැන් මම බලනවා. මම මේක චක්කු විඥානේ තේරුම් ගන්නවා. මේ තියෙන මේසේ මේක දැන් මම තමයි තේරුම් ගන්නේ. මේක දැන් තමයි මම තේරුම් ගත්තේ. මේක තේරුම් ගත්තට පස්සේ මේක මෙහෙ තියෙනවා. මේ විලාගේ මගේ ඉන්ද්‍රිය සංජානනය කරන උන ලෝකේ හැම තැනම දේවල් එනවා. අරි ළමයි ඉස්කෝලේ යනවා, මෙහි ළමයි ඉපදෙනවා, මෙහි කට්ටිය මැරෙනවා, මෙහි හිමාල වනයේ කට්ටිය භාවනා කරනවා, මෙහි ඇමසන් වනාන්තරයේ කට්ටිය ගස් කපනවා, ඇමසන් වනාන්තරයේ සමහර ගංගාවල ගලා බසිනවා, අප්‍රිකාවේ මෙහිම ගංගා ගලනවා, මෙහිම මැලේ පෙරදිග මේ වගේ දේවල් සිද්ධ වෙනවා, ඕස්ට්‍රේලියාවේ මෙහිම වෙනවා, අපි හැම තැනම මේ මොහොත සිද්ධ වෙනවා කියලා හිතන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අපයි අමං සිහි කරන මොහොතේ අපි හිතන් ඉන්නේ ඒ සිහි කරන දේ මේ මොහොතේ ඒ විදියටම ලෝකයේ කොහේ හරි තියෙනවා කියලා. අන්න ඒ අපි තේරුම් ගන්න විදියද කියන්නේ අවිද්‍යාව කියලා. අන්න මේ විදියට අපි තේරුම් ගන්නකොට ඒ තේරුම් ගන්න මොහොතේ අපේ හිත බාහිර ලෝකයේ කුමන හෝ රූපයක පුද්ගලයෙක් දෙයක් මත අපේ හිත බැසගෙන තියෙනවා. අපි කෑමක් කනකොට අපි හිතන්නේ ඉන්නේ අප විසින් කෑම කනවා කියලා. හැබැයි පින්නතුනේ අපි අවිද්‍යාව සාගතවන කෑම කන්නේ. මේක හොඳට අහගන්න. අප විසින් කෑම කනවා නෙවෙයි, ඒ කෑම විසින් අප අනුභව කරනවා. එක ගැඹුරු කතාවක් වෙන තුන බුදු දානතුලියම සඳහන් වෙනවා. අපේ රූපයන් තේරුම් ගන්න අවස්ථාවේදී අපි හිතනවා නම් රූපේ බාහිර ඒ විදිහටම ලෝකයේ කොහෙද තියෙනවා කියලා. මගේ පුතා හවල් තැන ඉන්නවා, මගේ දුව අරේ ඉන්නවා, අම්මා හේ ඉන්නවා, තාත්තා මෙහි ඉන්නවා, මගේ සාන්පුරුෂයා බහරියා වාරේ හර වැඩේ කරමින් ඉන්නවා, ගෙදර අතන තියෙනවා කියලා. අපේ රූපය කොහේ හරි, අප මේ හිතන රූපය කොහේ හරි තියෙයි කියලා අපි හිතනවා නම් ඒ හිතන මොහොතේ රූපය විසින් අපව හමින් අනුභව කරමින් ඉන්නේ. ඇයි ඒ රූපය තුළ අපේ හිත වැසගෙන තියෙන්නේ? ඒ රූපය විසින් අපව පාලනය කරනවා. ඒ රූපය විසින් අපව ජරා මරණ වලට හෙළලා තියෙනවා. මේක සම්පූර්ණ සිද්ධ වෙන අවිද්‍යාව මත. එතකොට මේ මොහොතේ අපේ ජීවිතේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා මේ කියන්නේ. ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට, දිවට රසයක් දැනෙනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට, කයට පහසක් දැනෙනකොටම අපිට හිතෙන්නේ මේ ඉන්ද්‍රිය පිළිබඳව දැනුම එන්නේ බාහිර භෞතික දෙයක් මත. ඒ දේ ඒ විදිහටම මේ මොහොතේ ලෝකේ කොහරි තියෙනවා කියලා හිතුවොත් මේ අවිද්‍යාව, මේක නොදැනීම, මේක ඉග්නරන්ස් එක, මේක ඩිලූෂන් එක, මෙන්න මේක පිළිබඳව එක සල්ප මොහොතකට හරි අවිද්‍යාව සාගතෝ බාහිර ලෝකයට සම්බන්ධතාවය නැතුවොත් මොකද වෙන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතන, පස්ස වේදනා සංඥා, මෙහෙම ගිහිල්ලා භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස සම්බවං. බාහිර ශබ්දයක් ඇහෙනකොට එකපාර කොහෙද කියලා බලපු ගමන ඔක්කොම වෙලා සම්දේ මේ පැත්තෙන් ආවේ කියලා අපි අසීහෙන් බලපු ගමන්ම පරි සංසජාන දොරක්ම ගිහිල්ලා අවසන් ආයි මග ස්ටොප් සයින් නැම නැත. ෆෝන් එකක් දිහා වෙනකොටම බලපු ගමන්ම ඔක්කොම ටික ගිහිල්ලා බලන්න පුළුවන් හැබැයි හොඳට සිහියෙන් කනයි ශබ්දය නිරුද්ධ වෙච්ච තැනක බලනවා ෆෝන් එක. ෆෝන් එක බලලා ෆෝන් එක අයිතිහාරික දිහා බලන්නේ නැහැ. එයාට උදව් කරන්න ඒක නිවා ගන්න නවත් ගන්න විතරයි ආයෙත් කරන්නේ. ඔහුගේ හිත බාහිර රූපිතුල බැසගෙන නියෝහු කරන්නේ. පින්නතුනි මෙන්න මේ අවිද්‍යාව සාධක යන ලෝකයේ බුදුහාමුදුරෝ ධර්ම දේශනා කළේ පටිසෝතගාමී නිකුණන් දුද්දසන් අනුන් කියලා මේ කුළුගම් බලන්න දර්ශනයක් උන්වහන්සේ අනාවරණය කළ දේශනා කළා. යම් කෙනෙක් අවිද්‍යා සංගතෝ බාහිර රූපයෙන් තුළ හිත බැසගෙන නම් ඉන්නේ ඒක සල්තන දැඩි අන්ධකාරයක් කියලා. අන්ධකාර කියලා සූත්‍රයක් තියෙනවා. අහලා තියෙනවා නේද? කොහෙද අහලා තියෙන්නේ? ඔව් ගැදරදීම ඇහුවනේ. ඔව් අවුරුදු 10කට විතර කලින් පියතුමත් ඉන්න කාලේ තාත්තාත් ඉන්න කාලේ අපි අන්ධකාර සූත්‍රයෙන් බණක් කිව්වා. එතකොට පින්නතුනි මේ අන්ධකාර සූත්‍රයෙන් කියන කාරණයක් මොකද කියන්නේ? මේ ලෝකේ ඉතාම අන්ධකාර ස්ථානයක් තියෙනවා. සමහර ග්‍රහලෝක, සමහර අවකාශයන් මේ විශ්වයේ තියෙනවා. ඒ තැන්වලට සූර්යාලෝකයවත්, අඳ ආලෝකයක් නොවැටෙන තැන්. ඔය කියන අපි බ්ලැක්හෝල් කියලා කියන්නේ. අන්න ඒ තැන්වලට අන්තරික්ෂ අගා කියලා කියනවා බුදුදහම. ඒ තැන්වල සාමාන්‍ය විද්‍යාවෙන් කියන්නේ සූර්යාලෝකේ නැත්තම් ගහකොළ නැහැ, ගහකොළ නැත්තම් සත්‍යයන් නැහැ, සත්‍යයන් නැත්තම් ජීවීන් නැහැ කියයි. නමුත් බුදුදහමේ කියන එවැනි අන්ධකාර තැන්වල සත්‍යයන් ඉපදෙනවා, එවැනි අන්ධකාර තැන්වලම ජීවත් වෙනා දීර්ඝ කාලයක් ඒ තැන්වලම මිය යනවා කියලා. බුදුරජාණන් වහන්සේ මේ අන්තරික්ෂ අගහා ගැන විසුම් මාත්‍රට දේශනා කළා. මහණෙනි මෙන්න මේ වගේ තාම දැඩි අන්ධකාර කියන තැන් මේ විශ්වයේ තියෙනවා අන්තරික්ෂ අගහා කියලා. බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනකොට විසුම් වහන්සේලා අහනවා, ස්වාමීනි මේ අන්තරික්ෂ අගහා කියන දැඩි අන්ධකාරයට වඩා ලොකු අන්ධකාරයක් ලෝකෙ තියෙනවද කියලා. බුදුහාමුදුරුවෝ කියනවා, ඔව් මහණෙනි එහෙම තැනක් තියෙනවා ලෝකෙ. ඒ මොකන්ද? ඒ තමයි අවිද්‍යාව කියන අන්ධකාරය. නොදෙනීම, ignorance, devotion කියන එක බුදුදහමේ කියන අවිද්‍යාව. මොකක්ද මේ බුදුදහමෙන් සඳහන් කරන අන්ධකාරය? මොකක්ද බුදුදහමෙන් දක්වන අවිද්‍යාව? මේ ඇහැට රූපයක් පේන අවස්ථාවේදී මේ සිද්ධවන්නේ මොකක්ද කියන එක දන්නේ නැති කම තමයි කියන ලොකුම අවිද්‍යාව. අනේක තමයි සියලුම දුක් ටික අපේ ජීවිතේට එන්නේ. අපි අර කලින් සඳහන් කරපු කාරණේ, ඇහැට රූපයක් පේනකොට මේ බාහිර පේන රූපේ මේ මොහොතේ තියෙන රූපේ කියලා ගන්න එක. මෙන්න මේක තමයි මේ අන්ධකාරය. මේ අන්ධකාරය නිසා තමයි අපි බාහිර රූපය මගේ කරගෙන, මගේ අම්මා, මගේ තාත්තා, මගේ ස්වාමී පුරුෂයා, මගේ භාර්යාව, දරුවෝ කියලා අරගෙන ඒ දේවල් වෙනස් වෙනකොට අප්‍රමාණ දුකකට පත් වෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඇත්තටම යථාර්ථය මොකද්ද? ඒ අවිද්‍යාවට ප්‍රතිපක්ෂ වූ ඥානය චක්කු මුදපාදී, ඥාන මුදපාදී, ප්‍රඥා උදපාදී, විඥා උදපාදී, ආලෝක උදපාදී කියලා බුදුරජාන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාවෙන් දේශනා කළා. මහණෙනි මට පුබ්බේ අනනුසෝතේසු ධම්මේසු පෙර නොයසු විරෝ ධම්මසක් පහළ වුණා. ඥානයක් පහළ වුණා, ප්‍රඥාවක් පහළ වුණා, ආලෝකයක් පහළ වුණා, විද්‍යාවක් පහළ වුණා කියලා දේශනා කළා. අන්නේ ප්‍රඥාව සමරන මොහොත පින්නතුනි ලෙසක් සමය කෙරේ කියලා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළ මේ දිනය මේ මාසයේ ඔබ සීකරන් ගන්නවා. ඔබ හුඟක් වාසනාවන්තයි. සාමාන්‍ය රටක සාමාන්‍ය ප්‍රදේශයක මේ මාසයේ ලෙසක් කොහේ නිමිත්තෙන් එක තැනක විතරයි සිලගන්නේ නැහැ. විශේෂයෙන් මේ දබුණු කැලිෆෝනියා අය නැහැ හුඟක් වාසනාවන්තයි. එතන පොයේ පන්සල ගානක ඔබ සිල් ගන්නවා නේද? ඔබ කොච්චර වාසනාවන්තද බලන්න ආයෙත් ලෝකමින වාසනාවන්තයි ඔබ. පන්සල හොයාගෙන ගිහිල්ලා සිල් ගන්නවා නේ බණ අහනවා නේ. කොච්චර වාසනාවන්තද? කොච්චර පින්වන්තද ඔබ? සතුට වෙන හුඟක් යන ඔබ. පින්නතුනි අන්නේ ඒ චක්සුස දහම් ඇස ප්‍රඥාව ආලෝකය කියන මොකන්ද? ඇහැට රූපයක් පේනකොට ඇත්තට මොකන්ද වෙන්නේ? මේ ඇස පෙර නොයසූ විරු මේ ඇස පෙර නොතිබී මේ මොහොතේ හටගත්තා. ඊට සාපේක්ෂව රූපය නිර්මාණය වුණා. චක්කු සම්පත්‍ය හටගත්තා. විඥාන ආදී මේ කාරණාවල එකතුවකින් ඇස රූපය චක්කු විඥානය චක්කු සම්පත්‍ය රූප සංඥාව රූප සංචේතන මනෝ ධාතු මනෝ විඥාන ධාතු මෙන්න මේ කාරණා ගාන එක දිගටම වේගයෙන් පහළ යනවා. පහළ වැගියාට මේ කිසිම තැනකදී අපිට ඒ රූපය ගැන සම්පූර්ණ දැනුමක් එන්නේ නැහැ. සාමාන්‍ය වර්ණ රූපයේ ප්‍රයිමරි නොලෙජ් එක විතරයි අපිට එන්නේ. සාමාන්‍ය වර්ණ රූපේ විතරයි අපිට තියෙන්නේ. අඩු ගානේ මේක රතු පාට, මේක දම් පාට කියලා හඳුනා ගන්නත් අර අවස්ථා ගානම පසුබලෙහි ඉවර වෙලා ඒ ටික ඔක්කොම ඇති වෙලා නැති වෙලා නිරුදුනාට පස්සේ ඒ දේ අරබය හට ගන්නා වූ සංඥා වේදනා දෙක මනංචය පටිච්ච ධම්මේ චුප්පජිති මනෝ විඤ්ඤාණ අවස්ථාවෙන් තේරුම් ගන්න අවස්ථාව තමයි අප යමක් තේරුම් ගන්න අවස්ථාව. මෙන්න මේක දැක්කොත් පින්නතුනේ දකින්නවත් එකම ඕ තේරුම් ගන්නවා. ඇහැට රූපයක් පේනවා නම් කනට ශබ්දයක් අහනවා නම් නාසයට ගඳ සුවඳක් දිවට රසයක් ඇහැට පහසක් මේක මුලින්ම ඉන්ද්‍රිය වලට පතිදන අවස්ථාව විපාක මට්ටමේ අවස්ථාව. ඒ මුල් අවස්ථාව කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒ උපේක්ෂාසාරක අවස්ථාව. ඒ අවස්ථාව තුළ අපේ ජීවිතේ දුක එන්නේ නැහැ. ඒ අවස්ථාව තුළදී අපිට යමක් සම්පූර්ණව හඳුනා ගන්නත් බෑ. ඒක සඳහන් කරන්නේ පංචේ විඥානේ හින්න කිංචි ධම්මං පටිවිදානාති අඤ්ඤතර අබිනිපාතමත්තා කියන්නේ. චක්ක විඥාන, සෝත විඥාන, ජීවහ විඥාන, ගහන විඥාන, කාය විඥාන. පංචේ විඥානේ හින්න කිංචි ධම්මං පටිවිදානාති අඤ්ඤතර අබිනිපාතමත්තා. We are unable to recognize anything through these five consciousnesses, just contact. Contact is a common eye. Mooling our body with the element. Sabbe dhamma mano vinyana dhatuya vinyaya. Everything should be realized, should be understood by mind consciousness. Hamadeyam kherungane mano vinyana avasthaya. මනෝ විඥාන අවස්ථාවෙන් තීරුම් ගන්නකොට මොකද ලක්ෂණය? ඒ මනෝ විඥානයේ බේස් වෙච්ච පදනම් වෙච්ච ආරයස කන ආදී ආයතන රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ චක්කු විඥාන සෝත විඥාන ආදී පංච විඥාන විතරක් නෙවෙයි ඊට පස්සේ හට ගන්න විපාක මනෝ ධාතුව විපාක මනෝ විඥාන ධාතු සියල්ලක් පසුබලෙ ගිහිල්ලා ඒව නිරුද්ධ වෙච්ච මොහොතක තමයි අපි මේ තීරුම් ගන්නේ. මෙන්න මේක දැක්කොත් සහ මෙන්න මෙතෙන්ට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිමදව විශ්වාසය තියනවා කියන්නේ මෙන්න මෙතෙන්ට. කියන්නේ විශ්වාසය තියනක් ගුණා විශ්වාසය නැතිනක් ගුණා කිසි ගැටලුවක් නැහැ. විශ්වාසය තිබ්බොත් අවිඥායක් වේ වාසිය සිවරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියලා ගිහිල්ලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායස නිරුද්ධන්ති. ඔන්න දුකින් නිදහස් නැහැ. මේක අකමැති නම් දැන්ම තේරුම් ගන්න ඕනේ. පස්සේ කාලෙක පුළුවන් ඊළඟ ජීවිතේ ඊළඟ බුදුහාඳුරගේ කාලෙක පුළුවන් දැන් මෙච්චර කලබලේ නැහැ කියලා තියෙන පුළුවන්. එතුවන්. ඉඳගෙන ජරා මරණ අනිත්‍ය පරිණෝකට බැනුම් ටිකක් අහලා ගුටි කාල ඔක්කොම කරලා කල්පදාන කරන්න පුළුවන්. ඥාතින් නැති වෙනකොට ළඟ වෙනකොට ඒ දුක ටිකක් තියෙනම වෙන සාටි කාලයක් ගන්න පුළුවන් සතර කැමතියි. එතකොට යම් කිසි කෙනෙකුට දුක නිදහස් වෙන්න ඕන නම් මෙන්න මෙතන තමයි මාර්ගය. අවිද්‍යාවෙන් හිටියොත් දුක සමුදය සත්‍ය හටගෙන ජරා මරණ වලට යන්න වෙනවා. මේක තේරුම් අරගෙන ජරා මරණ ළඩවීම පහළවීමට අකමැති නම් තමන්ගේ නමන සම්පූර්ණ අනිත්‍යකර හරවලා අවිද්‍යාවත් මේ වශයෙන් සිවරාග නිරෝධා සංඛාර නිරෝධෝ අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ කළා සංස්කාර විඥාන නාම රූප නිරුද්ධ කරන මාර්ගයට යන පුළුවන්. ඒ මාර්ගය මතද අය මේ වාරිය වටනගී කොමක්කෝ මෙන්න මේ ආරසිංහ මාර්ගය තමයි මේ ඒකායන මාවත විදිහට දේශනා කරන්නේ. මෙන්න මෙතෙන්ද තමයි අප විශ්වාසය තියාගන්නේ. අප නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා කියන්නේ මෙන්න මෙතෙන්ද. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා අද්දේට එකතු කර වඳින්නේ මෙන්න මේ අවබෝධයට. ධම්මං සරණං ගච්ඡාමි කියලා වඳින්නේ මෙන්න මේ දුකෙන් නිදහසන ධර්මයට. සංඝං සරණං ගච්ඡාමි කියලා වඳින්නේ මේ දහම් මගේ ගමන් කර ගමන් කළ ගමන් කරන උත්තමයන් වහන්සේලාට. පින්නතුනි අප මේ සම්බුදු ශාසනයක් ලැබුවා මේ මොහොතේදී අපේ ජීවිතේ ලබා දිය හැකි උපරිම වටිනාකම තමයි මෙන්න මෙතෙන් අපේ හිත කියන එක පින්නතුනි. මෙන්න මෙතෙන්ට විශ්වාසය තියෙන එක. මෙන්න මේක තමයි ලෝකේ ඉතාම කාලාන්තරික වරක් පහළ වෙන අර සීල බ්‍රාහ්මණය කියපු විදිහට බොහෝසෝ පිඛෝ ඒසෝ දුර්ලභෝ ලෝකස්මි යදිදම් බුද්ධෝති කියලා අර ත්‍රිවේද පරිතරණ කිහිපෝ සීල බ්‍රාහ්මණය සඳහන් කළා. මේ බුද්ධ කියන වචනයත් ලෝකේ දුර්ලභයි කියලා. එදා ඔහු පුදුමයට පත් වෙච්ච මෙන්න මේ බුද්ධ කියන වචනේ බුද්ධෝත්පාදන කාලයේදී සම්බුදු දහමෙන් අප ලබන ප්‍රධානතම ආනිසංසය තමයි මෙන්න මේ යථාර්ථයට මෙන්න මේ ප්‍රඥාවට කැමැත්තක් ඇති කරගන්න එක. එතෙන්ට විශ්වාසය ශ්‍රද්ධාව ඇති කර ගැනීම තමයි පිළිතුරු. අපි අපේ ජීවිතේට ලබා දෙන උපරිම වටිනාකම. ඒකට නෙවෙයි. අපට මේ ජීවිතේ ලබා දෙන වාදනේ උදව් කරලා තියෙනවා. අපේ අමතාදී තරක් නෙවෙයි. බොහෝ දිනක් අපිට මේ තත්ත්වයට පත් වෙන උදව් කරලා තියෙනවා. රෝහලේදී අපි බිහි වෙන මොහොතේ උඹ දිනේ උදව් කරලා තියෙනවා නේද? කියන ස්ලාමයි මේ දිනෙක් නම් අප වෙනුවෙන් උදව් උපකාර කළාද නේ? ඒ විතරක් නෙවෙයි සතර බොහෝ කාලයක් අප වෙනුවෙන් උදව් උපකාර කරපු අපි ආමල තාත්තල බොහෝ දිනක් අපි ගැන බලාපොරොත්තු තියාගෙන අපිට මේ ශ්‍රද්ධාවේ ලබා දෙන පොඩි කාලේ අපි සීනිදලට එක් කළා බුදු සාදු කියලා වදින්න කියලා අපිට අපේ අම්මා අපේ දැදේක තිබෙන අපි වැන්දේ වදින්න. ඒ සියලුම දෙනා අපේ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න අපි මේ දහමේ ප්‍රයෝජනය ගන්න කියලා වෙන තුන. අනේ දෙම් විහෙනම් නම් අපේ හිතට යම් කිසි රූපයක් නිර්මාණය වෙන හැම අවස්ථාවකදීම පින්න තුනි. ඒ රූපය ඇත්තටම මේ මොහොතේ තියෙන රූපයක් නෙවෙයි පින්න තුනි. ඒ අපි දකින්නේ හඳුනා ගන්නේ මේ මොහොතේ ඉස්සරහා තියෙන රූපේ වෙන්න පුළුවන්. ඒ රූපයත් අපි හඳුනාගන්නේ මනෝ විඤ්ඤාණ අවස්ථාවේ. මේ ඉස්සරහා තියෙන ශබ්දේවත් මේ වෙන ශබ්දේවත් පින්න තුනේ සෝත විඤ්ඤාණ මට්ටමින් තේරුම් ගන්න බෑ. ඒකත් තේරුම් ගන්න සෝත විඤ්ඤාණය නිරුද්ධ වෙලා නැති වෙලා ගියව තැනක මනෝ විඤ්ඤාණ අවස්ථාවේ. ඒ තරම් වේගෙන් මේක ක්‍රියාත්මක වෙන්නේ මේ තියෙන. මෙන්න මේ යථාර්ථයට උපරිම ලෙස අපෙන් හිත තියාගන්න එක තමයි ධර්මයේ පුහුණු කරනවා කියලා කියන්නේ. ඒකේ උපරිම පුහුණුව තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඒ සතිපට්ඨානය හරියම යන එකක් නෙවෙයි. ඒ සතිපට්ඨානය ආර්ය සංඝ මාර්ගයේ අංගයක් විදිහට යන්නට ඕන. සම්මා දිට්ඨි සම්මා වායාම ආදී මේ කාරණාත් එක්කයි මේ සම්මා සති යන්නට ඕන. එතකොට පින්නතුනි අපට නිතර මතේ හිතෙනව පිළිදැව් දෙන්න ඕන යථාර්ථය මේකයි. අපට යම් කිසි දෙයක් මතක් කරන වෙලාවක් කියන රූපයක් මේ මොහොතේ යමක් තේරුම් ගන්න රූපයක් කියනවා නම් මේ ඔක්කොම දේවල් පින්නතුනේ මේ නිරුද්ධක රූපය. සමහර කාන්තාරම දයනකොට පින්නතුනි ඉස්සරහට කතා කරවතුල අහලා තියෙනවා කාන්තාරමද සමහරක් අය යනවා සමහර ඔටුවන් පිට යනවා යනකොට සමහර රාක්ෂයෝ යක්කු ඉන්නවා අමනුෂ්‍යෝ අපි වල්ලගන්න ගෑනු කෙනෙක් යනවා නම් ලස්සන පිරිමි කෙනෙක් විදිහට රඟපානවා පිරිමි කෙනෙක් නම් ලස්සන ගෑනු කෙනෙක් විදිහට රඟපාන අපි උගන්නා ඒ දරණේ වතුරේ මරයි යනවා නම් මල් මාලා නෙළුම් මල් දාගෙන වතුර බේරි බේරි ඇවිල්ලා කියන වතුර ඔච්චර නරන් යන්නේ නැත ළඟම මේ මිල තියෙනවා කියලා කියනවා නේද අකීද කතා කරොත් සනාවේ වතුර ටික ආයෙත් කරන්නේ මේ ළඟම වතුර තියෙනවා ඔච්චර වතුර නරන් යන්න ඕනේ නැහැ මේ සතුන්ටත් කරදර කරගෙන වතුර ටික දාන්න දාලා බලනකොට යන වතුර ටික මගදී අර යහපත වෙනවා පින්නතුනි ඒ වගේ තමයි මේ බාහිර තේන සියලුම දේවල් ඉවත් වෙනවා අපි යම් කිසි දෙයක් ඇදයි කියලා ගන්නවා නම් මේවට තමයි සතර මහා භූත රූප කියලා කියන්නේ. මෙන්න භූතෝ ටික. අපි බය වෙන්න ඕන පින්නතුනි මෙන්න මේකනේ. මේ රූපය ඇයි කියලා බාහිර ගත්තොත් පින්නතුනි හැබැයි මේ ඉන්න පුද්ගලෝ අයින් කිරීම නෙවෙයි මේ කියන්නේ. ඒ ඇට උදව්පකාර කරලා ලෝකෙට අපි පිට වෙන්න ඕන. මේ ගොඩ නැගිලි හදන්න ඕන, පන්සල් හදන්න ඕන. මේව කරන ගමන් තමයි මේ ධර්ම අවබෝධ කරගන්නට ඕන. රුවන්වැලි සෑයට ලෝවාමහා ප්‍රාසාදයට සැලසුම් හැදුවේ මේ යථාර්ථය අවබෝධ කරගත් රහතන් වහන්සේ. සාමාන්‍ය කෙනෙක් ගොඩනැගිල්ලක් හදනකොට වොරන්ටි ඕ ගැරන්ටි අවුරුදු කීයද? අවුරුදු 100යි 200යි වැඩි මොනයි. රහතන් වහන්සේ කෙනෙක් හදන ගොඩනැගිල්ලට වොරන්ටි කොච්චර කාලෙද? අඩුම ගානේ අවුරුදු 10යි තියෙනවා. අවුරුදු 1000ක බලපත්‍රය දීලා තමයි හදන්නේ. එතකොට කවුද සාරතක? ලෝකයේ සැපයි නිත්‍යයි කියලා හදන කෙනාද සාරතක? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා තියෙනවද උනාට මහන්සියෙන්? රහතන් වහන්සේගේ සැලසුම් අවුරුදු 1000 ගානකට සැලසුම් තියෙන පිළිතුර නිකන් ඒ වගේ. පළවෙනි ධර්ම සංගාන රැස් වෙච්ච රහතන් වහන්සේලා 500 නමක් මේ ධර්ම ඉතාම විධිමත් විදිහට සංස්කරණය කළා පෙරගස්සලා පරපුරේ පරපුරට ගෙන යන හදපේ සැලැස්ම අවුරුදු 5000ක සැලැස්මක් වෙනතුනි. මේ සැලැස්ම හදන්න උදව් කරපු මිහි දායකය කවුද? ප්‍රධාන දායකයා. අජාසත් රජතුමා. කොහොමද ඔහුගේ අතින් අඩුපාඩුකම් සිද්ධ වුණා තමයි පස්සේ ශ්‍රද්ධාවන්ත වෙලා ඊයේ තැනත්තාත් මේ ධර්මයට වෙලා පිළිතුරු උහුත් උදව් කළා මේ ධර්ම ගෙන යන්න. අජාසත් රජතුමා පිතෘගාතක කෙනෙක්. ඔව් පස්සේ ඔහු හේරම් අරගෙන නිවැරදි දුනා බුදුහාර පිළිස්පන්දා ඇති කරගෙන පළවෙනි ධර්ම සංගායනට පිටුතුනි සම්පූර්ණ දායකත්වය පූර්ණ රාජ අනුග්‍රහය දැක්වී ආරක්ෂා ලෙස සියල්ල දුන්නා මේ අජාසත් රජතුමා. ඒ නිසා මේ මුළු ත්‍රිපිටකයේම අපි ගුණගතන කරනකොට ඉහි දායකත්වයෙන් දක්වන කෙනෙක් විදිහට අජාසත් රජතුමාගේ නාමයක් පිටුතුනි අප සඳහන් කරන්න ඕන. ඔහු වචන ආනන්ද කර්මයක් කරගෙන නිරේ යන්න දෙලපින තිබිද්දී ඔහු ඊට වඩා මේ ධර්ම ශක්තිමත් කරන්න තමයි දාගත් දෙයක් වෙන්න තිබුණා. ඔහු අනිවාර්යෙන්ම දැන හිටියා ඔහු නිරේ යනවා කියලා. ඔහු බලගත් කර්මයක් කියලා දැන හිටියා ඔහු ඒකේ කම්පා වුණේ නැහැ. ඔහු කරන්න පුළුවන් උපරිම දායකත්වය මේ සාසනය විසඳ ගන්න. බලන්න බලන්න. ඒ තරම් දායකත්වයෙන් දක්වලා ආපු ධර්ම තුළින් අපිට මේ ලබා දෙන ප්‍රඥාව මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්න මේ මොහොතේ ඇත්තටම ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ගැන නිතර නිතරම සිහියෙන් ඉන්න මේක එක්ක අපරණියේ සුතමය පඤ්ඤා විදිහට අහලා දැනගන්නට ඕන. මේ කාලේ දැනගන්න ලැබෙන පිළිතුරෙන් තමයි ලොකු කුසලයකට අන්නේ අහලා දැනගත්තු දේ ගැන අතිශය ශ්‍රද්ධාවක් ඇති කරගන්නට ඕන. ඒ තුල හැකි තාක් දුරට හිත පාත්වා ගන්න උත්සාහ කරන්න ඕන. රූපයක් දකින වාරයක් ගානෙම මේක සිහි කරන්න දක්ෂ වෙන්න ඕන. මේක දකිමින් රූපේ Nirodhi දකිමින් අපි වතුර ටික බොනවා, කෑම ටික කනවා, ගෙනත් එක කතා කරනවා. රූපේ පැත්තට නොගිහිල්ලා මේ පැත්තෙන් ඉඳගෙන අපි මේ ලෝකයේ ඇතුළු කරන්න පුළුවන්. අන්නේ යන ගමන් පිටුනි හැකි තරම් දුරට සමථ විදර්ශනා භාවනා ටික වඩන්නට ඕන අපි. සමථ භාවනාවත් විදර්ශනා භාවනාවත් උපරිම ලෙස පුහුණු කරමින් තමයි අප මේ ගමන් වගේ ගමන් කරන්න පිටුනි. හේතරක් නෙවෙයි අපේ මේ ආධ්‍යාත්මික ගමන් වගේ ප්‍රධාන මැද්දක් අපට හම්බ වෙනවා. මොකක්ද අපි පුහුණු කරන්න ඕන දේ කියන එක ගැන හරියට අපට හුඟ ගැහෙන්න ඕන. ඒ තමයි බුදුහම දේශනා කරපු උජුකෝ නාම සෝමග්ගෝ අභිහානාම සාදිසා කියන මෙන්න මේ ඍජු වූ නිවෙන සැනසෙන ආධ්‍යාත්මික ගමන් වගේ. මොකක්ද? අය මේ මාර්ගය වටනගි ගොමන්ව සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති සමාධි. මෙන්න අපි දෙකකින් කියනවා නම් අපිට පාරමිතා කියලා කියන්න පුළුවන් මොන ගැටලුවන්නේ. කොහොමද කියන්නේ? පාරමිතා ටිකක් මේ දෙකම කියන්න පුළුවන්. සම්මා සංකප්පේ නෙක්ඛම් සංකප්පය අපිට ගන්න පුළුවන්. දාන පාරමිතාව නෙක්ඛම් පාරමිතාව කියලා ගන්න පුළුවන්. ඒකේ තියෙන සම්මා වායාම අපට විරිය පාරමිතා විදිහට ගන්න පුළුවන්. අදිඨාන පාරමිතා විදිහට ගන්න පුළුවන්. ඒකේ තියෙන සමාධිකය ප්‍රඥා පාරමිතා. සම්මා වාචාවේ තියෙන යහපත් වචන සත්‍ය වචන කතා කිරීම සත්‍ය පාරමිතා. සම්මා වාචා කම්මන්ත ආජීවය තුන සීල පාරමිතා. එහෙම ගන්න පුළුවන්. ඒ පාරමිතා අපි සතර පුරාගෙන ආපු එක ඔබ හැම දෙනෙක්. අන්නේම පුරාගෙන ආපු ඔබට තමයි මේ අරහත් මාර්ගයේ අපිට ලැබුණේ. මේ හේතුඵල ධර්ම දුකෙන් හට ගැනීම Nirodhe කියන චතුරාර්ය සත්‍ය පාදක කරගත්තෝ මේ පරිසම්පාදයේ නැත්නම් ස්කන්ධ පංචකය මෙන්න මේ තුනම එකම තැනකදී අපිට මුණ ගැහෙන්නට ඕන. මොනද තුන? පරිසම්පාදය, ඒ වගේම දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය, රූපාදී පංචස්කන්ධය. මේ තුනම එකම තැනකදී එකම සංධියකදී තමයි මුණ ගැහෙන්නට ඕන. ඒ තමයි අපේ ඇහැට රූපයක් පෙනෙලා දැනගන්න අවස්ථාව පංචපාද ස්කන්ධ අවස්ථාව. සංකීර්ණ පංචපාදන ඛණ්ඩා දුක්ඛ ඥානමේ දුක සත්‍යය. අන්න ඒකට සාස්වා උපාදානය කරගත්තොත් අවිජ්ජා පත්‍ය සංඛාරා කියන සර්කල් එක යනවා. ඒ කියන්නේ මොකද්ද? ඉතිමස්මි සති දන් හෝති, ඉමස්මි නසති දන් හෝති. මේ අවිද්‍යාව තියෙනකොට මේක හය ගන්නවා. මේ තුල යනවා කියන පරිසම්පාදයේ මේ අනුලෝම ප්‍රතිපදාව. අවිද්‍යාව නොතිබ්බොත් මේක නැති වෙනවා කියලා අවිද්‍යාව නැත්ේ වාසිස් විරාග නිරෝධ සංඛාර නිරෝධෝ කියන පරිසම්පාදයේ අනිත් පැත්තට යන්නේ නැහැ. ඉන්නතුනේ බලන්නේ පංචවන් සංදිය දුඛාරී චතුරාර්ය සත්‍ය පංචවන් සංදිය මෙන්න මේ තුනම එන්නම අපි පිළිසල දැනගන්න ඕන. එකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. රූපේ කියන්නේ මොකක්ද කියලා නැවත නැවතත් දැනගන්නට ඕනේ. මේ බාහිර පේන වර්ණ රූපේ විතරක් රූපය කියලා හිතන් ඉන්නයි. නමුත් ඒ විතරක් නෙමෙයි පිළිතුරු. අපේ ඇසත් රූපයක්, කනත් රූපයක්, නාසයත් රූපයක්, දිවත් රූපයක්. මේ ඇස, කන, නාසය, දිව, කය කියන මේ පහම අපට පේන්නේ නැති වෙනවා. මේවා හරි දස්සා. අපිට හිතෙන හැටි පේනම කනත් මේ බලන්න පුළුවන්, නාසයත් බලන්න පුළුවන්, දිවත් බලන්න පුළුවන්, කයත් බලන්න පුළුවන් කියලා නේද? ඒ අපිට පේන වර්ණ රූපෙ විතරයි. ඒ එකක්වත් අනිදස්සන නැහැ. ඔක්කොම අනිදස්සන. අපිට පේන එකම වර්ණ රූපෙ විතරයි කියන්නේ. මෙන්න මේ විදිහට අපි රූපය දැනගන්න ඕන. මේ රූපය කියන්නේ අහුත්වා සම්බුතං උත්සාන භවිසති පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිවදන දෙයක් නේ. මේ අපි කතා කරන්නේ සම්පූර්ණ ලෝකෝත්තර දර්ශනයේ පින්න තුනයි. අර සාමුද්‍ය සත්‍ය තුලින් දෙගෙන කතා කරන පැත්තර නෙමෙයි මේ අපි යන්නේ. ඒ සාමුද්‍ය සත්‍ය පොඩ්ඩක් හරි ඇතේ කියලා ගන්නවා දිනුනේ. අනේ මේක බලන්න කලින් පොඩ්ඩක් අර තිබ්බා කියලා ගත්තොත් ඉතින් ගත්තෙම මොනවද ජනවර්ණ ගත්තේ අවිද්‍යාවට. මේ ඔක්කොම මේ වෙලාවේ පින්න තුනේ ඇස දල්වනකොට මේ මොහොතේ මේ වන්න රූපය හටගන්නවා. ඇසක් හටගන්නේ මේ මොහොතේ වන්න රූපයක් තියෙනවා. ඒවා පෙර නොතිබී හටගෙන මේ මොහොතේම නිරෝධයට පත් වෙනවා. මෙන්න මේ දර්ශනය උපරිම ලෙස පවත්වා ගන්න ක්‍රමය තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. අන්නේ සතිපට්ඨානය වැඩීමේදී පිණතුනි ප්‍රධානකම භාවනා කමටහන අපට මුණ ගැහෙන්න ඕන කිය මොකද්ද? ඒ තමයි ආනාපාන සති භාවනාව. අපි වහක් දුර ගියා යාල මිත්‍රාදීන් හොයාගන්න විශ්වාසන්තය හොයාගන්නනේ එන පින්නතු ළඟම ඉන්න හොඳ මිත්‍රයා ආසස ප්‍රසස හුස්ම සෝසතු වාස සති සතු පස සති අපේ හැම ජීවිතේ වැඩිපුරම සතුට වෙච්ච මොහොතේ අපි මුලින්ම හුස්ම ගත්ත මොහොතේ පින්නතේ අපි උපාධි ගත්ත මොහොතේවත් ඔබ විවාහ වෙච්ච දවසේදීවත් ඔබ රැකියාව ගත්ත දවසේදීවත් නෙවෙයි ආම වැඩිපුරම සතුටුනේ. කාද සතුටුනේ? ඔව් මොලේ මඩපු දවසේ හුස්ම ගත්ත දවසේ. හුස්ම ගන්න පරක්මාන ටිකක් බය වෙනවනේ දරුවර කරදරයක් අද්දෝ කියන. අන්නේ අම්මාට දක්වන සැලකිල්ල තමයි පින්නතුනේ. බුදුරජාණන් වහන්සේට දක්වන සැලකිල්ල තමයි වසර 2569ක් දහම රැගෙන ආපු ඒ උතුම් ආරි සංග්‍රහණයට කරන කෘතඥතාවය තමයි ආනාපාන සති භාවනා වැඩි වෙන එක. නිකන් ගන්න එකක් නෙවෙයි. ආනාපාන සතියත් පරිපූර්ණා සුභාවිතා අනුපුප්පං පරිචිතා යතා බුද්ධින දේශිතා සොයි මං ලෝකං කමහසේති අබ්බහා මුත්තෝ චන්දි මා කියලා දේශනා කරනවා. ආනාපාන සතිය ඇස්සේ පරිපරිණාම සුභවිතා යම් යම් කෙනෙක් මේ ආනාපාන සති භාවනාව යථා බුද්ධහෙන දේශිතා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට පුහුණු කරන්නේ අපිට ඕන විදිහට පුහුණු කරන්නේ බුදුහාමුදුරෝ යම් විදියක් දේශනා කරා නම් අන්න ඒ විදිහට අපි වඩන්නට ඕන. එහෙම වැඩුවොත් හරියට වලාකුලින් නික්මිලා යන සඳක් වගේ පූර්ණ චන්ද්‍රයා හස් තිබුණත් වලාකුළු වලින් බැහැලා තියෙනකොට ඒක පේන්නේ නැහැ. තියම ආලෝකය ලෝකෙට ලැබෙන්නේ නැහැ. නමුත් මේ වලාකුළු වලින් සඳ අයින් වෙනවා සමගම ඒ සඳේ ආලෝකය පිනතුන් ලෝකෙට ලැබෙනවා. අන්න ඒ වගේ අපේ ජීවිතය සඳක් වගේ පිනතුනි. අන්න ඒ සඳක් වගේ තියෙන ජීවිතය අපිට අවිද්‍යාවෙන් බැහැලා තියෙන්නේ. අන්නේ අවිද්‍යාව නැමැති අඳුරු වැහි වලාකුළු ජීවිතෙන් අයින් කරගෙන අපේ ජීවිතය නැමැති මහා පහන් කැඹ ආලෝකවත් කරගෙන ප්‍රධානතම භාවනා කමඨාන තමයි ආනාපාන සති භාවනා කියලා කියන්නේ. අපිට සතුට ලබන්නම් කියන තැනින් ප්‍රධානතම ක්‍රමය මෙන්න මේකයි. මේකට උරුමවතින් පිනතුනි අපි වැඩිපුරම දවසට කාලයක් මේත් එක ගත කරනවා. විතරක් නෙවෙයි අපි අනිත් පැයට වා උදව් කරනවා කියන තුන. මේ දහමට එන්න අපි අනිත් පැයට උදව් කරනවා. මේ දහමේ ආනිසංස ලබන්න ඔබ මේ දහමෙන් ආනිසංස ලබනවාද කියලා අපි බලන ක්‍රමයක් තියෙනවා. මේ වෙනතු සමහරලාට කියනවා අනේ බණ හරි හොඳයි හාමුදුරේ මම වා ප්‍රැක්ටිස් කරනවා දැන් කියලා කියනවනේ ඔබනේ. අපි යමිටුවට පහදෙන්නේ නැහැ ඔබට මේක. අපි බලන්නේ කොහොමද? ඔබ මේක පුහුණු කරනවා නම් ඔබට මේකේ ආස්වාදය දැනෙන්න ඕන. දැනෙනවා නම් මොකද කරන්නේ ඕනේ? ඔබ ළඟම ඉන්න කිහිප දෙනෙකුට මේ දහම මේ වෙලාවේ ඔබ දීලා තියනවාද? නිකන් බැරි නම් සල්ලි දීලා හරි මේක පුහුණු කරන්න කියලා යොමු කරනවා නම් දිමිසා රජතුමා එදා හේමා මෙහෙණිය පන්සලට යව්වේ පන්සල ගැන ගුණ ගායනා කරලා. අනන්ත පිළිමක සිටුතුමා තමන්ගේ පුතාව දහම යොමු කරේ එක දවසක් කහවණු 100 ගානේ දීලා පිළිතුරු. අජාසත් රජතුමා අච්චර ලොකු අකුසලයක් වුණා. ඔහු දිනා දීවක වෙද මහත්මිය සමග බුදුරජාණන් වහන්සේ සමග ජීව සම්බවණේ ගියා. බුදුහාඳුරු හමු වෙන යනකොට බුදුරජාණන් වහන්සේ 500ක් භික්ෂුන් වහන්සේ සමග සමාධි සේ මාර්ගය කරා. සමාධි සේ මාර්ගය කරා. අජාසත් රජතුමා යන පින්තුනි හර ආනන්ද කර්ම කරගෙන තිබුණේ. ඔහු මේ ස්වාමීන් වහන්සේලා දැකලා පුදුමයටපත් වුණා. ඔහු සඳහන් කළා මෙච්චර මහා රජෙක් වෙලා මටවත් පිරිස මගේ අවියවද වලින්වත් මෙච්චර පිරිස මට දමනය කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ මෙච්චර පිරිසක් මේ දමනය කළා කියනවා. එක හඬක් නැතුව මේ 500ක් දෙනා මේ ඉන්න විදිය දැකලා ඔහු කියනවා ළඟ හිටියේ දීවක විදුතුරන්. දීවක මගේ පුතා මගේ උදාය බන්දර කුමාරයා මේ වගේ ස්වාමි වහන්සේ කෙනෙක් වෙනවා නම් මට කොච්චර සැනසීමක්ද කියලා. ඔහුගේ අතින් අච්චර වැරදි වුණත් ඔහු සඳහන් කළ ඔහුගේ ප්‍රාර්ථනා වුණේ අනේ ඔහුගේ පුතාත් මේ වගේ ධර්මයන් සිරණ කෙනෙක් වෙනවා නම් කොච්චර හොඳයිද කියලා. ඔහු දන්නවා මේ සැනසීම මාවතිය තියෙන ආස්වාදය ඔහුගේ ආනිසංස දන්නවා. ඒ නිසා කියන්නේ ඔබට මේ ධර්මයන් ආනිසංස ලැබෙනවා නම් ඔබේ ළඟම ඉන්න අයත් මේ ධර්මයට හැටි තාහතුරට යොමු කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒකෙන් තමයි හැබෙන්නම ඔබ ධර්ම ගැන විශ්වාසය තියෙද කියලා බලන කම නෙමෙයි. සමාධිය වැඩිම කරන්න බැරි වෙන පුළුවන්. හැබැයි ඔබ යම් කිසි උත්සාහයක් දරනවා නම් කියන තුනකට ඔබ බලන්න ඔබට යම් සිතනකට හොඳ රසවත් ආහාරයක් හම්බුනොත් හම්බෙච්ච ගමන්ම මොකද ඔබට මතක් වෙන්නේ? ඔබ වැඩිපුරම ආදරය කරන ඔබ අද හමු වෙන කෙනා කවුද කියලා බලන්න බලන්න. අනේ යාට මේ චුට්ටක් කරගෙන යන කෙනෙක් හොඳයි නේද කියලා හිතනවා නේද? පොඩ්ඩක් හරි හිතේන පොඩ්ඩක් හරි ඉන්න දා ගන්නවා නේද? ඒක ඉන්නේ තියෙන ආදර නිසා, ඒ කරුණාව නිසා, ඒ මෛත්‍රිය නිසා. අන්න ඊටත් වඩා වෙන තුන ඔබට මේ ධර්මය ඇහෙනකොට ඔබ විශ්වාසය ශ්‍රද්ධාව දිනු වෙන වෙන්න ඔබට මේ ධර්මයන් අනේ යාට දෙන්න ඕන කියන හැඟීමක් එනවා වෙන තුන. ඒ තරම් වටිනා ධර්මයක් අප මේ ලැබුවේ ධර්ම දේශනා කරනවා මණ්ඩපයේ මෙදම් වික්‍රේ බ්‍රහ්මචාරියන් කියලා. මේ සාසන බඹසර හරියට මිහිරි පානයක් වගේ නීවැණි වගේ කියලා. මිහිරි පානයක් වගේ මේ ධර්මයේ කියන එක පිළිබඳව බලන්න එක සුළු මොහොතක් අපි මෛත්‍රී භානාවක් තුළ අපි සමාධිමත් කරගන්න. සිල්සත්ෝ සෝපත්‍යත්වා සෝපත්‍යත්වා සෝපත්‍යත්වා සෝපත්‍යත්වා කියලා ටික වේලාවක් හිත සමාධිමත් කරගන්න බලන්න. හිතට ලැබෙන ආස්වාදය බලන්න වෙනුනේ. වර්තමානයේ තුල හිත තියාගෙන ආස්වාස් ප්‍රස්වාසයේ හිත තියනකොට සෝසතෝ ආස්සති සතෝ ආස්සති දීගං වං රස්සං වං සම්බකය පරිසංවේදී පස්සම්බයං කාය සංඛාරං පීති පරිසංවේදී සුඛ පරිසංවේදී යන්ද චිත්ත සංඛාර පරිසංවේදී පස්සම්බයං චිත්ත සංඛාරං චිත්ත පරිසංවේදී අභිප්‍රමෝදය සමාදහාම විමෝචයම් අනිච්ඡාන් පස්සී විරාගාන පස්සී නිරෝධාන පස්සී අටිනිස්සග්ගාන පස්සී කියලා ටිකෙන් ටික පිනොතින මේ පිටිරට යනවා. එන්න එන්නම සිත සැහැල්ලු වෙමින් හිතේ තියෙන බරගතිය අඩු වෙලා ධර්මය තුළ ස්ථාවර අපි බැස ගන්න ගන්න. මේ තරම් වටින නිවෙන සැනසෙන මාවතක් වෙන තින බුදුහාමුදුර අපට දායාද කළ දීලා තියෙනවා. අන්නේ දහමල අපි හැටි තාන්තරට ඕන කරන්න උත්සාහ ගන්න ඕනේ. අද අපේ නදී අපි නැවත වාරයක් සුළු වේලාවක් අපි නැගිටලා ඉන්නේ ඉරියව්වෙන්ම ටික වේලාවක් අපි අපේ සතිමත් බව පුහුණු කරමු. සිහියෙන් නැගිටලා ඒ නැගිටලේ ඉරියව්ව ගැන මදක් අප පිළිවත් කරමු. හොඳට ශරීරයෙන් සැහැල්ලු කරගන්න, ඍජුව තියාගන්න. අනි හතරක් මහා කිඳිරියට නැත්නම් අනි කිහිපයක් කිඳිරියට ඔබේ ඇස පාපා ගන්න. ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගන්න. අත් දෙක දෙපසට දාලා දෙපා ලං කරගෙන ඇස් දෙක අරගෙන ඉන්න තුනි. ඇස් දෙක පහළට යොමු කරලා ඉන්න. වර්තමානයේ තුල උපරිම හිත තියාගන්න බලන්න. නාසය ආශ්‍රිතව දැන් හිත තියාගන්න. වර්තමානයේ තුලම හිත තියාගෙන ඔබ දැන් මේ සිටගෙන ඉන්න ඉරියව ගැන හොඳට සතිමත් වෙන්න. Please be aware of your body posture that you are standing here in the present moment. වර්තමානයේ තුල හොඳට සතිමත්ව තමන්ගේ සිටගෙන ඉන්න ඉරියව ගැන සතිමත් වෙන්න. හොඳට ශරීරය රිලැක්ස් කරගන්න. හිතත් හොඳට රිලැක්ස් කරගන්න. අතීත අනාගතයට හිත නොගොසින් වර්තමානයේ තුලම හිත තියාගෙන බලන්න. නාසය ආශ්‍රිතව හිත තියාගෙන සතිමත් වෙන්න ශරීරයත් එක්කම. Standing. I am fully aware of my standing posture that I am doing here. I am fully aware of the present moment with my body posture that I am standing here. මේ පින්නතුනේ යතේ අපි දැන් සක්මන් භාවනාවක් මේ ශාලාව තුළම අපි හෙමින් කරමු ටික වේලාවක්. Now we are going to practice walking meditation, mindful walking. As a circle, you can come this way, okay? As a big circle, pitapase ekkana pitapase ekkana gani api yamu, kotta tika add karala. Satyamattwa pemawamak vidiyata yamu. ඇතින් යොදින රෝමන වර්තන විකන දොර හොඳයි ඉඩ හොඳ වෙනවා. වම් පාදයේ තියෙනකොට වම් පාදයේ දකුණු පාදයේ දකුණ හොඳට සතිමත් අපි ඇවිදෙමු. Now we are practicing mindful walking. When we walk, we are aware of that. Now I am walking. ඉරියාමත භාවනාවට සම්බන්ධ ඉරියව්වයි අපි මේ වැඩුවේ වර්තමානයේ තුල හිත තියාගෙන සතිමත්ව සිටගෙන සිටීම සහ ඇවිදීම කියන ඉරියව් පවත්වා ගන්න අවස්ථාව ඉන් ජීවිතේ ලක්ෂණ දකින කෙනතුනේ වර්තමානයේ තුලම හිත පිහිටවා ගන්න ඕන. අපේ ආධ්‍යාත්මික සතුට වැඩි වෙන ප්‍රධානතම ක්‍රමයක්ගේ දේට හරිය වර්තමානයේ සෑහෙන තියනවා. වර්තමාන මොහොතේ ඒ තමා කරන කටයුතු ගැන සම්පූර්ණ අවධානය යොමුනකොට මොළයට එන සතුට වැඩි වෙන හෝමෝන එනවායි කියලා. නියුරෝ ට්‍රාන්ස්මිටර් කියලා කියන්නේ ඒ සිතේ සතුට දෙන වෙන හෝමෝන වර්ග මොළයට එනවා කියලා කියනවා. ඒකට වෛද්‍ය විද්‍යාවේ විශේෂ නියුරෝ සයන්ස් වලින් සොයාගෙන තියෙන කාරණාවක්. ඒකට හේතුව තමයි සාමාන්‍ය අපි ඇසය කනනාසාදීය පිනවල ලබන සතුට බොහෝ විට අතීතයේ හෝ වර්තමානයේ කිහිල්ලයි අපි ඉන්නේ. ඒවට කියන්නේ සාසන සුවේ කියලා. ආශ්‍රව සහිත සුවයක් තමයි අපි බොහෝ විට විඳින්නේ. ඇසට රූප දැකලා කනට ශබ්ද අහලා ඇත්තට මේ වර්තමාන මොහොත නෙවෙයි අපි විඳින්නේ. අපි අනාගතය අරමුණ සමගයි ඉන්නේ. සැබවින්ම අප සතුට විඳින වෙලාව තමයි මනෝවිඤ්ඤාණයෙන් අවස්ථාව ප්‍රමතන. අප විශේෂයෙන්ම අපි කරන කටයුත්ත ගැන අවධානයෙන් ඉන්නවා නම් එහෙදී අප බොහෝ විට මනස පැත්තට හැරිලා අර ඉන්ද්‍රිය පිනවීමෙන් ලබන සතුටක් නෙවෙයි, ඒකට කියන්නේ නිරාංශ සුවේ කියලා. නිරාංශ සුවේ ඉන්න අවස්ථාව ප්‍රමතන. ඒක බොහොම ස්ථාවරයි. ඒ සතුට වෙන බාහිර කෙනෙකුට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. බාහිර රූපයක් ශබ්දයක් වෙනස් කළා එයට අපේ හිතේ තියෙන සතුට නැති කරන්න බෑ කියන තුන. මේ සතුට තමන්ගේ පැත්තෙන් තමන් උපදවා ගන්න සතුටක්. අන්නේ සතුට දිනු කරගන්න බුදුහාඳුර අපට ධර්ම දේශනා කළේ. දිනවම වාසනාවන්තයි ඔබ මේ වගේ රටකට ඇවිල්ලා බොහොම වෙහෙස මහන්සියෙන් ඉගෙන ගියාගෙන බොහෝ දුර ගමනක් ආපු අය, බොහොම වෙහෙස මහන්සියෙන් වැඩ කරපු අය ඔබ හැම දෙනෙක්ම. ඉතින් අන්‍ය වෙහෙස නිවා ගන්න තියෙන හොඳම දේ තමයි ධර්මය තුළට පැමිණීම. ඒ ධර්මය තුළ සතිපට්ඨානය තුළට එන්න ඕන පින්නසුනේ විවේකේ ලබන්න අපි. වෙන කිසිම දෙයකින් ඒ විවේකේ ලබන්න බෑ අපට. එක පැත්තකින් කාය විවේකේ ලැබෙනවා, අනිත් පැත්තෙන් උපදි විවේකේ ලැබෙනවා, චිත්ත විවේකයක් අපට ලැබෙනවා පින්නතුනි. ඒක තමයි සැබෑ විවේකයේ විදිහට දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒ සතිපට්ඨානය ක්‍රියාපදය නැත්තම් කයන පස්සනා පුහුණු කරපු වෙලාව ඔබට ඔබ ගැනම සතුටක් ඇති වෙනවන අවස්ථාව. ඉතින් මේ අද පුහුණු කරපු මේ කාරණා ඔබට ඊළඟ වෙසක් පොහොය දවස් වෙනකම්ම පුහුණු කරන්නත් එක්කන් මේ ටික දුන්නේ. ඒ නිසා ළමන වෙසක් පොහොයට එනකම්ම මේ ටික පුහුණු කරන්න ඕන. ඊළඟ වෙසක් පොහොය වෙනකොට අපි කවුරු අඩු වෙන දන්නේ නැහැ නේද? මමත් නැති වෙන පුළුවන් සමහරවිට. අපේ ජීවිතය ගැන අපිට ලොකු සාහිතිකයක් දෙන්න බෑ. ඒ නිසා අපිට ධර්ම ලොකු වෙන කරන්නේ නැහැ. පින්නතුනි අප ටික වේලාවක් දැන් මෛත්‍රිය භාවනා වඩමු. බුදු දහමේ සඳහන් වෙන භාවනා ක්‍රම අතුරින් ප්‍රධානතම භාවනා ක්‍රමයක් මෛත්‍රිය භාවනාව. පින්නතුන්ට අවශ්‍යයි අවශ්‍ය නම් කෙලෙට යන්නත් පුළුවන්. තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගෙන එන්න කිව්ලා අනිත් අපි දිගටම උහුණු කරමු. මම හිතන්නේ එළියේ ඉන්නවට වඩා මේ ඇතුළේ ඉන්නේ හොඳයි, හුඟක් ශරීරයට හොඳයි. ධර්මයක් ලැබෙනවා, මනසක් දින වෙනවා හැම පැත්තෙම. අපිට හොඳ අවස්ථාවක් මේක. මෙතනින් අපි ප්‍රයෝජන ගනිමු. ඉතින් ඔබ මේ පරිසරයට වටින කෙනෙක් වෙනවා. මේ පරිසරය ඉඳගෙන ඔබ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න වෙලාව මේ මුළු පරිසරයටම ලොකු ආශිර්වාදයක් වෙන තුනක්. ඒ නිසා ඔබ ඉන්න භූමියටත් ඔබ ආශිර්වාදයක් වෙන්න ඕන. ඒ ආශිර්වාදයෙන් තම අනාගතයේ මේ තැන් වලට එන බොහෝ දෙනෙකුට ඒක ලොකු ශක්තියක් වෙනවා. ඒ නිසා ඔබ පාසලට ගියාම, භාවනා ශාලාවට ගියාම ටික වේලාවක් හරි එතන භාවනා කරන්න. විනාඩි දෙකක් හරි ඇස් දෙක පියාගෙන ඉරියව්ක වාඩිවෙලා එතන භාවනා කරලා ඉන්න පාසලට ගියාම. භාවනා කරන වෙලාවක් නෙවෙන්න ඕනේ. ඔබේ සුළු මොහොතේ හරි මොකදේ භාවනා ශාලාවල දැන් මේක නම් අලුත් පාසලක්. නමුත් බොහෝ පාසල්වල ඒ ධර්ම ශාලාවල, භාවනා ශාලාවල බොහෝ අය මනහපු ස්ථාන, භාවනා කරපු ස්ථාන. ඒ පිළිම වහන්සේලට වාර ගානක් වන්දනා කරපු ස්ථානය. ලොකු ශක්තියක් ඒ තැන්වල තියෙනවා. ඒ නිසා ඔබ යන ඒ පොඩි මොහොතෙන් එතනින් ප්‍රයෝජන අරගෙන මෙන්න. ඔබ ගාන දුරකට ගෙවාගෙන මිල මුදල් වියදම් කරගෙන කාලය ගත කරගෙන ඒ තැන්වලට යන්නේ නේද? යන එකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මෙන්න. සමහර අය වෙන තුනේ දැන් අප සිංහලෙන් බණ කියනකොට අපේ පාසලක් තියෙනවා, සමහර එනවා සිංහල නොතේරෙන අය. ඇවිල්ලා ඇස් දෙක පියාගෙන පිරිස මැද්ද ඉන්නවා කෑගහන ඉන්නවා ඒ කට්ටිය. එයා විශ්වාස කරනවා එයාට මේ අන්තරික ශක්තිය ලැබෙනවා කියලා ස්පිරිචුවල් එනයි ජීවිත ලබා ගන්න කියලා ඉන්නවා සමහර අය. සමහර මේ රටවල අය තමන්ගේ දරුවෝ ළඟ තියාගෙන භාවනා කරනවා. දරුවත් උකලේ තියාගෙන පොඩි දරුවෝ මාස ගණන් වල ළමයි. ඒ ළමයි තුන් ළඟ තියාගෙන උකලේ තියාගෙන භාවනා කරනවා. තමයි තරක් නේ තමන්ගේ ගෙදරින බල්ල කෝස දෙන්න ළඟ තියාගෙන ඉන්නේ. ඒකට තේ ශක්තිය ලබා ගන්නවා. දැන් අප දන්න සමහර අය ඉන්න ඒගොල්ලන් බණ අහනවා සිංහලෙන් බණ කියුවත් සිංහල නොතේරෙනත් බණ අහනවා. එහෙනම් Zoom එකෙන් Facebook වලින් එහෙම අහනවා. අහන්නේ ඒ බණ කියන්නේ පාලි වචන දෙකක් කියවෙනවනේ. එයාට පාලි දන්නවා. ඒ පාලි වචන දෙක අල්ලගෙන ඒකෙන් තේරුම් ගන්න අදහසින් ඒගොල්ලන් බණ අහනවා. යුරෝපයේ සමහර අය ඉන්නවා අපි දන්න අය භාවනා ආශ්‍රම වල. ඒ තරම පිනුතුනේ දහමට නැඹුරු වෙච්ච කහණයක් නේද? බලන්න ඔබට මේ හැම වචනයක්ම තේරෙනවද කියන්නේ ඔබ කොච්චර වාසනාවන්තද බලන්න. අපි සමහර වචන 25ක් 50ක් කියවොත් එක පාළි වචන දෙකක් තමයි කියවෙන්නේ. ඒ වචන දෙක අහලා තේරුම් ගෙන මුළු සර්මන් එකම තේරුම් ගන්න අදහසින් බණහ නැත්තේ. ඉතින් ඒ තරම්ම දහම ගැන තේරුම් අරගෙන දහමට ගරු කරන දහමේ වටිනාකම තේරුම් ගත්තු සහ දහමෙන් ප්‍රයෝජන ගන්න බොහෝ දෙනෙක් අද වර්තමාන ලෝකේ ඉන්න මොහොතකයි ඔබනේ ඉන්නේ කියන එක නිතර නිතරම ඔබ හිතන්න. ඒ දහමෙන් ප්‍රයෝජන ගන්න දරන උත්සාහය ඔබ දැක්කොත් පුදුම හිතේ. ඒ නිසා ඔබ වාක් වාසනාවන්තයි වාසනාවන්තකම ගැන නිතර නිතරම හිතලා තවත් උනන්දු වැඩි කර ගන්න පින්නතුනේ. හොඳයි අපි දැන් ඉන්න වේලාව මෛත්‍රී භානාව වඩන්නේ අප මේ සිටින ධර්මශාලාවේ පටන් මේ නගරය මේ කවුන්ටිය මේ ස්ටේට් එක මේ රට ඇතුළු සියලුම දෙනා සූපත්ත්වයෙන් හැඟීමෙන් අපට ඉන්න වේලාවක් මෛත්‍රී භානාව දිනු කරමු. ඔබ මේ ඉන්න ඉරියව්ව ගැන මදක් සිහිපත් කරන්න සතිමත් වෙන්න. වර්තමානයේ තුල හිත තියාගෙන සිහිය අභිමුඛකටගෙන පරිමුඛං සතිං උපට්ඨපෙත්වා කියන ආකාරයට සිහිය අභිමුඛ කරගෙන නාසිකාග්‍රේවා මුඛ නිමිත්තේවා කියලා දැක්කන විදිහට නාසය කෙලවර හෝ උඩ තොල් නාසිකිතව හිත තියාගන්න වර්තමානයේ තුල. මේ ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගන්න. දැන් මා බලාපොරොත්තු වන්නේ මා සිටින මේ ශාලාවේ පටන් ලොව වෙසෙන හැම දිනාටම මේ සිත පතුරවන්න. මම මගේ දියුණුවට සතුටට කැමතියි. ඒ වගේමයි ලෝකෙ වෙසෙන හැම දිනාමත් එයාගේ සතුටට දියුණුවට කැමතියි. ඒ හැම දිනාටම මෙස්කෙතින් සෙත් පතන වෙලාව. මෙම ලිහෙරෙහි වෙසෙන සියලු දෙනා වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් මෙම නගරයෙහි වෙසෙන සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් මෙම රටේ වෙසෙන සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මෙම පෘථුවියෙහි මෙසෙන සියලු දෙනා නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මුළු ලොවෙහිම වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ලෝවැසෙන සියලුම දෙනා ගැන මෛතාම මෛත්‍රයෙන් කටයුතු කරන මොහොතා හැම දෙනාම මගේම පවුලේ අය සේ සලකලා ඒ හැමට මා මේ සිටින් සෙත් පතනවා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. මේක ගහගමුකෝ. සුවපත් වෙත්වා. ලොව වෙසෙන සෑම දෙනාම මගේම දරුවන් සේ දකිමින් මා ඒ හැමට මෙත් සිතින් සෙත් පතනවා. ලොව වෙසෙන හැම දෙනාම එකම දරු පෙළක් සේ දකිමින් ඒ හැමගේම සුභ සිද්ධිය මා අදවතීම ප්‍රාර්ථනා කරනවා. මගේ හදවත තුළ ජනිත වන මේ සිටිවිලිවලින් මා ඒ හැම දෙනාටම ආශිර්වාද කරනවා. සුවපත් වෙත්වා. සුවපත් දුකින් මිදෙත්වා බියෙන් තෙලෙන සත් දියන තීවෙන් ත්වා සවින්ක වෙන සත් සොන්නස් වෙන් ත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙන් ත්වා මෙත සැන සිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැන සිල්ල බුදු හිමි අට වැඳීමය සිත සැන සිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැන සිල්ල හිමි ගත් මග ගැනීමය හොඳයි හැම දෙනාටම තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි ඕල් ද බ්ලෙසින්ස් මේ විත් යූ